සන්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භික්ඛවේ චන්තාරෝ ආසී විසං උංගතේ ජාඝෝර විසා අත පුරිසෝ ආගච්ඡේය ජීවිතු කාමෝ අමරිතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටිං කෝලෝ තමේනං ඒවං වදෙයුම් ඉමේ තේ අම්බෝ පුරිස චත්තාරෝ ආසී විසා උග්ගතේ ජාඝෝර විසා කාලේන කාලං බුද්ධාපේ සම්බා කාලේන කාලං නහාපේ සම්බා කාලේන කාලං බෝධේ සම්බා කාලේන කාලං සංවේසේ සම්බාති සන්දේවත් වාසනාවන්ත පින්තුනි ගරුතර මහ සංඝරත්න අවසරයි අද ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සතිපදා සිදු කෙරෙන වස් කාලයේ ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට උංගන්වීමටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ පින්තුනි බුදුහාඳුරන්ගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ලැබීම අප අපේ ජීවිතවල ලැබපු ලොකුම භාග්‍යයක් කොට සලකන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පින්නතුනි පින්නතුන්ට හිතෙන්න පුළුවන් අද අපි මේ ධර්ම දේශනාව ගැන දැනගෙන ඒ සඳහා සූදානම් වෙල අද දින සූදානම් වෙල පැමිණිච්ච කාරණේ විතරයි අපට බොහෝට වැටහෙන්නේ. නමුත් පින්නතුනි මේ ධර්ම ශ්‍රවණය පිටපස්සේ තියෙනවා මහා ලොකු කර්ම ශක්තිය. සසර කලාව ලොකු ප්‍රාර්ථනයක්. සසර කලාව මහා පුණ්‍ය මහිමයක ඉෂ්ට විපාකයක් අපි මේ භුක්ති විඳින අවස්ථාව. පින්තුනේ සම්බුද්ධෝත්පාද කාලයක ඉපදින ලැබෙන්නේ සසර කලාව මහා කින කාර්යසංඛ්‍යාවක් විදියට. ඒ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන කාලයන් අනුව ඉතාම සීමිත කාලයක විතරයි ලෝකයේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්නට ලැබෙන්නේ. එවැනි කාලයක අපි ඉපදුණා විතරක් නෙවෙයි. ඒ ඉපදෙච්ච අවස්ථාවේදී පින්තුනේ අපි පරිපූර්ණ මනුෂ්‍ය ස්වභාවයක් ලැබුවා. වාසනාවන්ත මෞදේමෝපියන් ලැබුවා. අස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයෙන් තොර පරිපූර්ණ ජීවිත ලැබුවා. ශ්‍රද්ධා සම්පත්තිය ලැබුවා. පින්තුනි මේ සියල්ලක් මේකට එකතු වෙච්ච අවස්ථාව පින්තුනි ඉතාම දුෂ්කර දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලයි දහම තුල සඳහන් වන්නේ. අන්නේ කාරණා ටික ලැබපු අපි පින්නතුනේ අපේ ජීවිතවලින් ගන්න ලොකුම ප්‍රතිඵලය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොමක්ද කියලා තේරුම් අරගෙන ඒ ධර්ම තුල හැකිතාක් අපේ ජීවිත පාස්වා ගන්නට අපි දක්ෂ වුණොතින් තමයි පින්නතුනේ අපේ ජීවිතවලින් අපි නියම ප්‍රයෝජනය ගන්නා වෙන්නේ. බොහෝ විට පින්නතුනේ මිනිස් ලෝකේ අපි ඉපදුනහම අපිට බොහෝ විට අමතක වෙනවා අපි ආපු කාරණේ මොකද්ද කියලා. මිනිස් ලෝකෙට ආවට පස්සේ අපිට හිතෙන්නේ අපි ඉගෙන කියාගෙන රැකී ආරක්ෂාවක් කරලා දරුවෝ ටිකක් හදලා සාමාන්‍ය ලෝකයේ කීර්තියක් ලබාගෙන ඉහළ වෘත්තියක් කරලා මරණයට පත් වෙන එක විතරයි අපේ ජීවිතය කියලා තමයි බොහෝ දෙනෙකුට හිතෙන්නේ. නමුත් පින්තුනි ඊට වඩා දෙයක් අපේ ජීවිත තුල වෙන්නට ඕන. අන්න ඒ දේ සිදුවන්නට තමයි පින්තුනි අපි මේ බොහෝ පින් කළා මේ තත්ත්වය ලබා ගත්තේ. ඒ නිසා නොවනදී අය තමන්ගේ ඉගෙනීම් කටයුතු, ගෙවල් දොරවල් කටයුතු සිදු කරන අතරේ තමගේ ජීවිතයේ ප්‍රධානම කාරණයක් බවට පත් කරගන්නේ ධර්ම ශ්‍රවණියත් ඒ ධහම තුල හැසිරීම. සමහර අයත්නම් කියනවා බණ ඇහුවට අපිට බණ පිළිපදින වෙලාවක් නැහැ කියලා. අපිට එදිනෙදා ගෙදර දොරේ වැඩ කටයුතු තියෙනවා, රැකිනස්සා තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා. මේවත් එක්ක අපි කොහොමද ධහමේ හැසිරෙන්නේ කියලා සමහර අය ප්‍රශ්න කරනවා. පින්නතුනි අපිට මේ ප්‍රශ්නේ බොහෝ විට නැගෙන්නේ අපි හරියට ධර්මයේ ශ්‍රවණය නොකරපු නිසා. අපි හරියට ධර්මයේ ශ්‍රවණය කරලා ධම්මග මොකද්ද කියලා තේරුම් ගත්තොත් පින්නතුනි අපිට කාලය කැප කරන්න තියෙන්නේ ධර්මය අහන්නට විතරයි. ධර්මය හැසිරෙනවා කියන එක පින්නතුනි හුස්ම ගන්නවා වගේ දෙයක්. අපිට හුස්ම ගන්න ගිහිල්ලා කාලය වැයවීමක්වත් කාලය අපතේමක්වත් වෙන කටයුතු අඩුපාඩු වීමක්වත් උනේ නැහැ නේ නේ. නිදාගත්තත් අපි හුස්ම ගන්නවානේ. පින්නතුනි ඒ වගේ තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ අපට අවශ්‍ය වන්නේ ධර්මඥානයයි. ඒ ධර්මඥානයත් එක්ක නිතරම සතිය සිහිය දින කිරීමත් විතරයි අපට අවශ්‍ය වන්නේ. බොහෝ දෙනෙක් හිතනවා ධර්මඥානය තිබුණොත් අපි සම්පූර්ණයි කියලා. පින්නතුනි මේ අදහස සම්පූර්ණ අදහසක් නෙවෙයි. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතර දේශනා කරන කාරණයක් තියෙනවා. දැනුම රාත්තලකට වඩා සතිය සිහිය අවුන්සියක් වටිනවායි කියලා. අපි අසුර කරපු අපේ ලොකු හාමුදුරු කෙනෙක් නිතර කියන කාරණයක්. දැනුම රාත්තලකට වඩා සිහිය අවුන්සියක් වටිනවායි කියලා. දැනුම කොච්චර තිබුණත් වෙනතුනි ඒ දහම අනුව තමන්ගේ සතිමත් බව තමන්ගේ සිහිය නොදෙළුවොතින් අර දහමෙන් වෙනතුනි නියම ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. එනිසා ඒ දහමත් එක නිතරම සිහියෙන් ඒ දහම් කරුණු මෙනෙහි කරෝතින් පින්නතුනි අපේ ජීවිතවල වටිනාකම දැනට වඩා හුඟක් වටිනවා. දැනට අපේ ජීවිත හුඟක් වටින්නේ නැහැ. අපි හිතනවා අපි ඇතැමෙන හුඟක් ඒ ලෝපාදී අරගෙන තියෙනවා, ඉහළ රැකියාවක් කරනවා, මාසික හුඟක් ලොකු වැටුපක් ලැබෙනවා, අපි ලොකු ගෙදරක ඉන්නේ, අපට හුඟක් වටින වාහනයක් තියෙනවා, අපි හුඟක් වටිනායි කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවනේ. නමුත් වෙන දින අපේ ජීවිතවල සම්පූර්ණ වටිනාකම උපරිම වටිනාකම ලබා දෙන්නේ පින්නතුනි ධර්මය තුලින්. ඒ ධර්මය තුලින් අපට ජීවිතේට වටිනාකම ලැබුණොත් පින්නතුනි අපි කලින් සඳහන් කළා තියෙනවා අපේ ජීවිත කොච්චර වටිනවද? පින්නතුනි අපේ ජීවිත විතරක් නෙවෙයි අපි අඳින ඇඳුමටත් මිනිස්සු අඳිනවා. අපි ඇවිදින මාවතෙහි පාරේ අපේ පයට පෑගීච්ච දූවිලි ටිකටත් මිනිස්සු නමස්කාර දෙනවා. ඒ තරම් අපේ ජීවිත වටිනා මට්ටමට ගන්නට බුදුදහමෙන් අපට මඟ පෙන්වීමක් කරනවා. එනිසා පින්තුණි වටිනාකම අපේ ජීවිතවලට ලබා දෙන්නට ඕන අපි. අපේ ජීවිතවල ලබා ගන්න පුළුවන් ඉහළම ශක්තියට අපේ මනස අපි දිනු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට අනුශාසනා කරන්නේ ප්‍රඥාව ලබා දෙන්න, නුවණ ලබා දෙන්න. ඒ ප්‍රඥාව ලබා ගන්න පින්තුණි අපේ ජීවිතවල සිදුවන ප්‍රධානම දෙයක් තමයි අපේ සිතේ තියෙන අඳුරු පටල අන්ධකාරය ටිකෙන් ටික දුර වෙලා යනවා. අපේ ජීවිතයේ කෙලෙස් නැමැති අන්ධකාරයක් තියෙනවා. අන්න ඒ අන්ධකාරයට ආලෝකය එකතු කිරීමක් තමයි ධර්ම ශ්‍රවණය සහ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ ඉතාම දැඩි අන්ධකාරයක් මේ ලෝකේ තියෙනවා. මොකක්ද අන්ධකාරය? මේ වෙන තුනහල තියනවාද? මේ විශ්වයේ දැඩි අන්ධකාරයක් යම් කිසි තැනක තියෙනවා. මොකක්ද අන්ධකාරය? සාමාන්‍ය ලෝකයේ කියන විදිහට අන්ධකාරය තමයි පිනතුණි. අන්තරීක්ෂ කියලා සමහර ග්‍රහලෝක තියෙනවා. ඒ කියන්නේ සමහර ග්‍රහලෝක තියෙනවා වෙනත් ග්‍රහලෝක වලට වැහිලා සූර්යාලෝකයේ කෙලින් මේ ග්‍රහලෝක වලට පතිත වෙන්නේ නැහැ. එතකොට මේ ග්‍රහලෝක වල සම්පූර්ණ අන්ධකාරය තියෙන්නේ. විද්‍යාඥයන්න් කියන්නේ ආලෝකය නැත්තම් වතුර නැහැ, වතුර නැත්තම් සත්‍යයක් නැහැ කියලා. නමුත් වෙනතුනි බුදුදහමෙන් කියන වෙන්නේ තැන්වල සත්ව ඉපදෙනවා. ඒ සත්ව ඉපදෙන්නේ අන්ධකාරයේ. ඒ සත්ව ජීවත් වෙන්නේ අන්ධකාරයේ. ඒ සත්ව මිය යන්නේ අන්ධකාරයේ. ඒක තමයි දැඩිම අන්ධකාරය ලෝකේ තියෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් දුකේ හට ගැනීම හා නැතිවීම නැත්තම් ජීවිතයේ යථා ස්වභාවය දන්නේ නැත්නම් අන්න ඒක පිනතුණි අර ආන්තරීක්ෂ කියන ග්‍රහ ලෝකයේ තියෙන අන්ධකාරයට වඩා දැඩි අන්ධකාරයක් කියලා. අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක අපිට ඡායා මාත්‍රයකින් හරි දැනුමක් නැත්නම් පින්නතුනේ අපි අඳුරෙහි යටපත ගන්නයි බවටපත් වෙනවා. බුදුහාඳුරන්ගේ හැමදාම පදයකින් අපිට කියන්නේ ජීවිතය තේරුම් ගන්න. අපේ ජීවිතේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. අපේ ජීවිතය කියන්නේ පින්නතුනේ බොහෝ දෙනෙකුට හිතෙන්නේ මේ බාහිරට පේන ශරීරය විතරයි අපේ ජීවිතය කියලා. කෙනෙක් ගැන මතක් වෙච්ච ගමන් අපට මතකින්නේ රූපේ විතරයි නේද? ඒ පේන ඒ කියන රූපය පින්නතුනේ මරණයටපත් වුණාට පස්සෙත් තියෙනවා නේද? එහෙමම නමුත් අපි පුද්ගලයේ සත්‍යය කියලා කියන්නේ නැහැ එතකොට. එහෙනම් අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? මේ ශරීරය විතරද? මේ ශරීරය විතර නෙවෙයි පිනතුනේ මේ ශරීරයේ ක්‍රියාත්මක කරන මනසක් තියෙනවා. ඒ මනස සහ කය ශරීරේ නැමැති දෙක එකතුව තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ දෙකේ ස්වභාවය මොකද්ද? අපේ මනස හැම මොහොතකම වෙනස් වෙනවා. අරමුණෙන් අරමුණ වෙනස් වෙනවා. අපේ ශරීරය වේගයෙන්ම වෙනස් වෙනවා. පින්නතුනේ මෙන්න මේ ශරීරය සහ මනස කියන කාරණා දෙකේ ස්වභාවය විස්තර කරද්දී පින්නතුනේ මනස ගැන බුදුහාරෝ විස්තර කරනකොට සමහර අය මනස ගැන හිතාගෙන හිටියේ වැරදි කියලා තේරුම් අරගෙන සමහර අය ලැජ්ජාවට පත් වුණා. අනේ කොච්චර මුලාවකද මෙතේ කලක් මං හිටියේ කියලා. ශරීරය ගැන සඳහන් කරනකොට ඇතැම් විට ශරීරයේ ස්වභාවයෙන් මාන්නයට පත් වෙලා හිටිය සමහර අය පින්නතුනේ බුදුහාරෝත් එක්ක කේන්ති ගත්තා. සමහර අය වෛර බැඳගත්තා. ශරීරයට නිග්‍රහ රූපයට නිග්‍රහ කරනකොට නිග්‍රහ කරේ පුද්ගලයට නෙවෙයි මේ රූපයේ ස්වභාවය බුදුහාරෝ විස්තර කරනකොට මාගන්ධිය වැනි අය පින්නතුනේ වෛර බැඳගත්තා. විශාල හානියක් මේ ශාසනයට කළා. නමුත් බුදුහාඳුරන්ගේ බලාපොරොත්තු වුණේ මේ ජීවිතයේ ස්වභාවය ලෝකෙට දේශනා කරලා ලෝකෙ මිනිසුන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම ධර්ම ප්‍රතිලාභය ලබා දෙන්නටයි බුදුහාඳුරු සවන්ත වුණේ. එතන පිනතුනි ඔබට ඇතැම් විට ශරීරය ගැන කියනකොට ඇතැම් විට කේන්තියනක් පිටදී එයා කල්පනාවෙන් ඉන්න. මාගන්ධියට තරම්ම නැති වුණත් යම්ක මට්ටමකට හරි වෙයි. ඒ නිසා හුඟා සැලකිල්ලෙන් ඉන්න මේ බණ අහලා හිත නරක කරගන්න එපා. පින්නතුනි අද අප සාකච්ඡා කරන ආත්ථී විසෝපම කියන සූත්‍රයෙන් සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන දේශනා කරපු කාරණා ටිකක්. මේ සූත්‍රය අයිති වෙන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයේහි සලායතන වග්ගයේහි ආත්ථී කියන වග්ගයේහි ඇතුළත් සූත්‍රයක් විදියටයි මේ සූත්‍රය සඳහන් වන්නේ. සූත්‍රේ නම මොකද්ද? ආත්ථී විසෝපම සූත්‍රය. ආත්ථී කියන්නේ සර්පය කියන එක. සර්පයා ඉතාම දැඩි විෂ තියෙන සර්පය ගැන මේ කියන්නේ. ඒ සර්පයාගේ විෂය විෂ උපමා කොට දේශනා කරපු සූත්‍රය තමයි ආත්ථී විසෝපම සූත්‍රය කියලා කියන්නේ. සූත්‍රය පිළිබඳව ත්‍රිපිටක පොතේහි පෙළදහම වෙන සූත්‍රය ඇතුළත් වන කාරණා ටිකයි තාම කෙටියෙන්. ඒ කාරණා ටික අට කතාවෙහි වඩාත්ම විස්තරාත්මකව පැහැදිලි වෙනවා. එතකොට බුදුහාමුදුරේ එක්තරා කතා පුවතක් සඳහන් කරනවා. මොකද්ද මේ කතා පුවත? පින්නතුනි ඉස්සර කාලෙෙහි රජවරුන්ගේ සිරිතක් තිබුණා. සමහර වැරදි වැඩ කරන, සොරකම් කරන, මිනී මරණ ආදී දැඩි වැරදි කරන සමහර අයට දඬුවම් කරන්න කලේ සර්පයන්ව දෂ්ට කෙරෙව්වා. දැඩි විස තියෙන සර්පයන්, ඒ කියන්නේ මරණීය දඬනය කරන ක්‍රමයක් ඒක. දැන් කාලේ විදුලි පුටුව වගේ, එල්ලුම් ගහ වගේ එක ක්‍රමයක් තමයි සර්පයන් දෂ්ට කළ මරණ එක. ඒ විතරක් නෙවෙයි, සමහර රජවරු පින්නතුනේ යුද්ධයකදී පරාජය වෙනවා දකින්නවා නම් සතුරාගෙන් මේ යන්න අකමැති නම් කරන්නේ සර්පෙක් දැස්ස කරගෙන මේ යනවා. ඒක තමයි සාමාන්‍ය සිරිත. අන්නේ වගේ විෂ තියෙන දැඩි සර්පයන් හතර දිනක් ගැන තමයි මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එක්තරා රජ කෙනෙකුට මුණ ගැහෙනම රාජ්‍යයේ සොරකම් කරන කෙනෙක්. මේ සොරකම් කරන කෙනා රාජපුරුෂයන් විසින් අල්ලගෙන එනවා. අල්ලගෙන ඇවිල්ලා රජතුමා ඉදිරියට පමුණුවනවා. මේ තැනැත්තා වැරදි කරුව බවට පත් කරනවා. ඊට පස්සේ රජතුමා මොකද කරන්නේ? මේ තැනැත්තා මරන්න එක්තරා උපායක් යොදනවා. මොකද්ද උපාය? මේ කෙනාට දෙනවා සර්පයන් හතර දෙනෙක් පෝෂණය කරන්න කියලා. මේ සර්පයන් හතර දෙනා දීලා කියනවා පින්තුනේ ඒ කාලේ හිටිය සර්පයන් ගැන සඳහන් කරනවා. සර්පයන් හතර දෙනෙක් ගැන කට්ටමුක, පෝතිමුක, අග්ගිමුක, සත්තමුක කියලා. කට්ටමුක කියන්නේ ඒ සර්පයා දෂ්ට කරාම මුළු ඇඟම ගල් වෙනවා, හයි වෙනවා. එකපාරම ඇඟ બ્લોක් වෙනවා. બ્લોක් වෙලා එහෙම හුස්ම යනවා. ඒ වගේම පෝතිමුක කියලා සමහර සර්පයන් ඉන්නවා. ඒ සර්පයන් දෂ්ට කරාම ඇඟ එකපාරම පින්නතුනේ හරියට ඉදිල කුණුවෙල ගිය වරක ගෙඩියක් වැල ගෙඩියක් වගේ ඇඟෙන් ඕජාව වැගිරෙනවා. ඉතාලම කෙටි වේලාවකින් ඒ තරම් නිසයි. සමහර සර්පයන් ඉන්නවා අගිමුක කියලා. අගි කියන්නේ ගින්දරවත් ගින්දර. ඒ සර්පය දෂ්ට කරාම මුළු ඇඟම දැවෙනවා. දැවෙලා ඉතාලම කෙටි වේලාවකින් මුළු ඇඟම දහය ටිකක් වගේ දූවිලි ටිකක් වගේ බවට පත් වෙනවා. අලු ටිකක් වෙනවා. සමහර සත්‍යයන් ඉන්නවා සත්තමුක කියලා. සත්තමුක කියන්නේ ඒ සර්පයා දෂ්ට කරාම මුළු ඇඟම සිදුරු වෙනවා. ඇඟ තැනි තැන හරියට අර බෝම්බයකට වුණා වගේ මුළු ඇඟම තැන් තැන් වලින් සිදුරු වෙනවා. මෙන්න මේ වගේ ඉතාම දැඩි සර්පයන් හතර දෙනෙක් තමයි මේ තැනකට දෙන්නේ. දීලා රජතුමා කියනවා මොකද කියන්නේ? මේ සර්පයන් හතර දෙනා අවශ්‍ය වෙලාවට නිදි කරවන්න. යම්කිසි සර්පයෙකුට නිදා ගන්න ඕන නම් ඒ සර්පයවලට නිදි කරවන්න. යම්කිසි සර්පයෙකුට නැගිටින්න ඉන්න ඕන නම් එයාව නැගිටවන්න. යම්කිසි සර්පයෙකුට කෑම දෙන්න ඕන නම් ඒ වෙලාවට කෑම දෙන්න. යම්කිසි සර්පයෙක් නාවන්න ඕන නම් ඒ වෙලාවට නාවන්න කියලා පෙට්ටි හතරක දාලා තමයි මේ සර්පයන් හතර දෙනා දෙන්නේ. නමුත් මේ තැනැත්තා දන්නේ නැහැ මේ සර්පයන් කියලා. විෂසහිත සත්තු කියලා මේ තැනැත්තා දන්නේ නැහැ. දන්නේ නැති නිසා මියා මොකද කරන්නේ? අර පෙට්ටි හතරෙන් එක එක පෙට්ටි අරිනවා. එක පෙට්ටියක් ඇරියට පස්සේ එක සර්පෙක් එළියට ඇවිල්ලා එයාගේ වම් අත දිගේ වම් පාදයෙන් ශරීරයට ගොඩ වෙලා වම් අතට නැගලා වම් අත වෙලාගෙන වම් අත ඉස්සරහා පෙනේ පුප්පගෙන ඉන්නවා. අනිත් සර්පයා අනිත් පෙට්ටි ඇරියට පස්සේ මොකද වෙන්නේ? අනිත් සර්පයා ඒ වගේම දකුණු පාදයෙන් නැගලා දකුණු අතට ඇවිල්ලා දකුණු අත වෙලාගෙන ලස්සනට පෙනේ පුප්පගෙන ඉන්නවා. ඊළඟ පෙට්ටිය ඇරියට පස්සේ මොකද වෙන්නේ? සර්පයා එක පාදයකින් නැගලා ඔහුගේ බඩවට්ටේ පොතාගෙන ඔහුගේ පෙකණිය ළඟ ඉස්සරහා පෙනේ පුප්පගෙන ඉන්නවා. හතරවෙනි සර්පයා මොකද කරන්නේ? ඒ වගේම නැගලා ඔහු බෙල්ල පොතාගෙන හිසට පිටිපස්සෙන් ලස්සනට හරියට කරඬුවක් වගේ නැත්තම් ඔටුන්නක් දැම්ම වගේ ඔහු කෙනේ පුප්පගෙන ඉන්නවා. දැන් මේ කතාවක් බුදුහාඳුරෝ කියන්නේ සර්පේ උපමා කරගෙන කියන කතාවක්. හොඳට කල්පනා වෙන අහන්න. මෙහෙම ඉන්නකොට පින්නතුනි මේ තැනැත්තා දන්නේ නැහැ මේ විසබෝර සර්පයන් කියලා. නමුත් ඊටාම නොනැති කරුණාවන්ත කෙනෙක් ඇවිල්ලා මොකද කියන්නේ? මෙයාට කියනවා මිත්‍රය ඔබ ওই තියාගෙන ඉන්නේ සෙල්ලම් බඩු නෙවෙයි. පොඩ්ඩක් හරිය මෙවුනොතින් ඔබට මාරාන්තික අනතුරක් කරන සර්පයන් හතර දිනක් තමයි ඔබ ඔය ශරීරේ වෙලාගෙන ඔබ ඔය ආඩම්බරෙන් ඉන්නේ කියලා. මේ තැනැත්තා දන්නේ නැහැ මේ විෂකර සර්පයන් කියලා. ඔහු අර සර්පිය ලක්ෂණ නිසා බොහොම ආඩම්බරයට පත්වලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට අර තැනැත්තා කිව්වට පස්සේ මේ තැනැත්තා වා බය වෙනවා. බය වෙලා මියා කලබල වෙන්නේ නැහැ හැබැයි. මියා මොකද කරන්නේ? හිමින් සැරේ වම් අතේ ඉන සර්පය ටිකෙන් ටික මුදලා අර පෙට්ටියට දානවා. ඒ වගේම කලබල නොකර දකුණු අතේ ඉන සර්පය හිමින් සැරේ ටිකෙන් ටික මුදවලා අර පෙට්ටියට දානවා. ඒ වගේම අර බඩේ ඔතන ඇතුල ඉන සර්පයත් ඒ වගේම ටිකෙන් ටික පල්ලෙහාට දාලා හිමින් සැරේ මොකද කරන්නේ? ඒ සතත් අර පෙට්ටියකට දානවා. ඊළඟ බෙල්ලේ ඔසාගෙන හිටිය සර්පයත් ඒ වගේම ටිකෙන් ටික මුදවලා ඔහු තර වගේම නිදහස් කරලා දානවා. දාලම මොකද කරන්නේ? වේගයෙන් අර සර්පයන් හතර දිනාගේ මිදිර දුවවල යනවා. මෙහෙම දුවල යනකොට දැන් රජතුමා බලාපොරොත්තු වුණේ මේ සර්පයන් හතර දෙනාගෙන් කෙනෙකු ලවා මේ තැනැත්තාව දෂ්ට කරවලා ජීවිතක්ෂයටපත් කරන්නයි රජතුමා බලාපොරොත්තු වුණේ. නමුත් රජතුමාගේ බලාපොරොත්තුව දැනිෂ්ඨ වෙන්නේ නැහැ. රජතුමාගේ බලාපොරොත්තුව කඩ වුණා. රජතුමාට ආරංචි වුණා මේ සර්පයන් හතර දෙනාගෙන් බේරිලා මේ තැනැත්තා දුවනවායි කියලා ආරංචි වුණා. ආරංචි වේවා මෙච්ච බව ආරංචි වුණාට පස්සේ මොකද කළේ? ඉක්මනටම රාජපුරුෂයන් පස් දෙනෙකුට කිව්වා ඉක්මනට මේ තැනැත්තා ආවු දරගෙන ගිහිල්ලා මේ තැනැත්තා ඉක්මනට අල්ලගන්න කියලා. රාජපුරුෂයන් ආවිද ගත්තු රාජපුරුෂයන් පස් දෙනෙක් කියදෙව්වා මේ තැනැත්තා හඹාගෙන ගිහිල්ලා අල්ලන්න කියලා. ඊට පස්සේ අර නුවණැති කෙනෙක් ඉන්නවනේ අර මුලින් කිව්වා වගේ. එයා කියනවා දැන් ඔන්න ඔබේ පස්සේ රාජපුරුෂයන් පස් දෙනෙක් එනවා නවතින්න එපා වේගෙන් දුවල යන්න කියලා ඊළඟට මෙයාට උපදෙස් දෙනවා. මේ තැනැත්තා මොකද කරන්නේ? වේගෙන් දුවගෙන යනවා අර පස් දෙනාගෙන් බේරිලා. ඒ පස් දෙනාට අල්ලගන්න බැරි වෙනවා. මේ පස් දෙනාටත් මේ පුද්ගලයා අල්ලන්න බැරි බව දැනගත්තට පස්සේ රජතුමා තවත් උපාය ප්‍රදනවා. මොකද උපාය? ඒ උපාය තමයි මෙයා කුඩා කාලේ පටන් ආශ්‍රය කරපු යාළුවෙක් ඉන්නවා. අන්න ඒ යාළුවා මිත්‍ර දේශයෙන් ඒ යාළුවා මෙයාගේ වෙත වේගෙන් එවනවා. ආයුධය පුද්දියල සංගවලා. මොකද සමහර අය යාළුවන්ගේ මාර්ගයෙන් පුළුවන් නේ අල්ලගන්නේ. දැන් සමහර අය අල්ලගන්න ඕන නම් කරන්නේ මොකද සමහර අය? දැන් අපිට සමීප වෙන්න ඕන නම් කරන්නේ අපැමිට අපේ ළඟම ඥාතියෙක් හරි යාළුවෙක් හරි අල්ලගන්නවා. එයාට උදව් කරනවා. ඉතින් උදව් කළා එයාගේ මාර්ගයෙන් තමයි ටික ටික ළඟ වෙන්නේ. පින්නතුනි ඒ වගේ තමයි මේ රජතුමා උපක්‍රමයක් යෙදුව කොහොමද? අර වැලි කෙලියේ පටන් ආශ්‍රය කරපු යාළුවෙක් ඉන්නවා. මෙන්න මේ යාළුවාට විධානය කළා කිහිල්ලෝ ඔබව මෙයා කොහොම හරි අල්ලගෙන එක්කෝ පණ පිටින් අල්ලගෙන එන්න නැත්නම් මෙයාව ඝාතනය කළ මෙයාගේ හිස් අරන් එන්න කියලා. පින්නතුනි යා එනකොටම චාටුබත් කියාගෙන එනවා යාළුව මාව මතකද කුඩා කාලේ පටන්ම අපි එකට නේද සෙල්ලම් කරේ එකට නේද අපි පාස්කල් ගියේ කියාගෙන මේක නැත්තත් අපේ පිටපස්සෙන් ටිකෙන් ටික එනවා. එනකොටම අර කල්යාණ මිත්‍රයෙක් කියනවා නැවටෙන්න එපා. ඔයි එන්නේ ඔබව මරන්න වේගෙන් දුවන්න කියලා. තව දුරටත් අර යාළුව කියනවා. යාගෙනුත් බේරෙල වේගෙන් යනවා. යනකොට පේනතුනි මේ තැනැත්තා ඊළඟට යන්නේ ගමකට. දුවල දුවල වෙහෙසට පස්සෙලා ගමකට යනවා. ගමට යනකොට මෙයාට හරියම මහන්සි. ඒ වගේම හුඟක් බඩගිනි. හුඟක් පිපාසයි. ගමට ගිහිල්ලා ගමේ තියෙන ගෙවල් වලට ඇතුළු වෙනවා. ඒ ගමේ ගෙවල් 6ක් තියෙනවා. හැබැයි පින්නතුනි මේ ගෙවල් තිබුණට ඒ ගෙවල් වල කෑම බීම මොකුත් නැහැ. ඒ ගෙවල් වල මිනිස්සු කවුරුවත් නැහැ. මෙතන තා ගමට ගිහිල්ලා ඒ ගමේ තියෙන ගෙවල් වලට ඇතුළු වෙලා කුස්සියට ඇතුළු වෙලා අර වළම් පිටින් ඇරලා බලනවා කෑම මොකුත් තියෙද කියලා. මොකුත් කෑමක් නැහැ. ගෙවල් 6ටම යනවා. ගෙවල් 6යි තියෙන්නේ. ගෙවල් 6ම බලනවා. ගෙවල් 6ෙම මොකුත් කෑමක් බීමක් නැහැ. ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ගහක් තියෙනවා. ගහක් යට ටිකක් වෙල නිදහසේ මෙයා ඉන්නවා. ඉන්නකොට අර කල්යම් මිත්‍ර යාළුව කියන මිත්‍රයා හෙවණට කියලාවත් ඉන්න එපා. තවත් වදකේව 6 දෙනෙක් එනවා මේ ගම පැහැර ගන්න එනවා. ගම් පහරන හොරු 6 දෙනෙක් එනවා. මේ හොරු 6 දෙනා එන්නේ මේ ගමේ තියෙන දේවල් පැහැරගෙන යන්න. ගමේ තියෙන දේවල් පැහැරගෙන යන්නේදී ඇතැමිට ඔබටත් ලොකු හානියක් කරන්න පුළුවන්. ඒ නිසා හෙවණට කියලාවත් සිසිරසට කියලාවත් තවදුරටත් නැවතිලින්න එපා වේගෙන් දුවන්න කියලා කියනවා. ඊට පස්සේ මේ ගහේ හෙවණට ඉන්න බලාපොරොත්තු වෙච්ච කෙනා මොකද කරන්නේ? තවදුරටත් දුවන්න ගන්නවා. අර ගම් පහරන මං පහරන අර සොරෝ 6 දෙනාගෙන් බේරිලා. දැන් මෙතෙක් හම්බෙච්ච පියවර ටික මතක් කරගන්න බලන්න. මේ කෙනාට මුලින්ම මොකද හම්බුනේ? සර්පියෝ 4 දෙනෙක්. ඒ සර්පයන් හතර දෙනාගෙන් බේරී යනකොට මොකද හම්බුනේ? වදකියෝ 5 දෙනෙක් කෙව්වා. ඒ වදකියෝ 5 දෙනාගෙන් බේරී යනකොට ඕ අර කුඩා කාලේ පටන් හිටියේ යාළුවේ වදකෙක් විදියට මෙයාව මරන්න ආවා. එයාගෙන බේරී යනකොට ගමකට ගියා. ඒ ගම කොහම ගමක්ද? ඒ ගම හිස් ගම. ගෙවල් තියෙනවා. නමුත් ගෙවල් වල ආහාර පාන මොකුත් නැහැ. එතකොට ඒ ගෙවල් 6නොත් බේරිලා ඉන්නකොට ඔව් මන් පහරන හොරු 6 දෙනෙක් ආවා. ඒ හොරු 6 දෙනාගෙනුත් බේරිලා යනකොට මොකද වෙන්නේ? බේරල යනකොට මෙයාට ඊට පස්සේ ගම් ඉවුරක් හම්බුණා. ගඟක ඉවුරකට මෙයා ගියා. ගම් තොටක ගම් ඉවුරක මෙයා දැනිනවා. ඉන්නකොට මෙයා දැක්කා ඒ ගඟ ඉවුරෙහි ගංගාවල් හතරක් එකට සම්බන්ධ ස්ථානයක්. සැඩපාර හතරක් එකට සම්බන්ධ වෙන සන්ධියකට තමයි මෙයා ගියේ. සැඩපාර හතරක් තියෙනවා. මෙයා කල්පනා කළා මෙතර හිටියොත් අනතුරක් කොහොම හරි බීරය කළා මෙතරින් එතරට යන්න ඕන කියලා කල්පනා කරලා මෙයා මොකක්ද කළේ? සමීපයේ තිබෙච්ච කොළ දඬු ආදිය සකස් කරලා ඔරුවක් හදලා ඒ ඔරුවෙන් වීරය කළා. මෙයා බොහොම මහන්සියෙන් ටික දුරක් මේ සැඩපාර ඉක්මවාගෙන ගම් වතුරෙහි ඉදිරියට ගියා. ගඟ මැදට යනකොට ටික දුරක් යනකොට එක සේම භූමියක් එක විවේක ස්ථානයක් හම්බුණා. ගලක් වගේ ස්ථානයක්. එතන නැවතුණා. එතන නැවතිලි බැලුවා එතන සේම භූමියක් නෙවෙයි තවත් ඉදිරියට යන්න ඕන කියලා තවත් පියවරක් ගියා. තවත් යනකොට ආයි අර වගේම බිමකටපත් වුණා. ගඟ මැද තාමත් ඉන්නේ. මේ වගේ තවත් තුන්වෙනි තැනටපත් වුණා. ඊට පස්සේ ඒ තුන්වෙනි තැනත් ඉක්මවලා හතරවෙනි තැන කියන්නේ ඊළඟ ඉවුරට මෙයා ගියා. අර පාරුවෙන් පොරුවෙන්. එතකොට ගඟ මෙතන මෙයා බැලුව බලනකොටම දැක්කා තමන්ට ලොකු අනතුර තාම තියෙනවා. ඒ නිසා පාරුවක් හදාගෙන මහන්සියෙන් එයා අත් දෙක පාදක උපයෝගී කරගෙන අත් දෙකෙන් වතුර ළඟට ගන්නවා. පා දෙකෙන් වතුර පිටපසට විසි කරනවා. විසි කරමින් ගඟේ ඉදිරියේ සැඩපාර මතාගෙන මෙයා ඉදිරියට යනකොට ටිකෙන් ටික පියවර හතරක් පසු කරලා මෙයා ගඟෙන් එගොඩහට ගියා. ගඟෙන් එගොඩහට ගියාට පස්සේ පින්නතුනි මෙයා පිටුපස්සට පිටිස ඔක්කොම තාම දුවගෙන එනවා. මේ සර්පය හතර දෙනක් ආවා. අර වදකියෝ පස් දෙනක් ආවා. අර අන්තිම වදකියක් ආවා. මන් පහරන හොරුත් ඔක්කොම මෙයා පිටුපස්සේ ඇවිල්ලා ගම් ඉවුර තුල මෙයා වල්ල ගන්න බැරි වෙච්ච නිසා බොහොම සංවේගයකටපත් වෙලා දැන් කල්පනා කරා රජතුමාගේ රාජානයි දැන් මේ කඩ වෙන්නේ. ආයි රජතුමා හමු වෙන්න යන්න බෑ කියලා එතනම අර අය ජීවිතක්ෂයටපත් වුණා. මේ තැනත්තා ගඟෙන් එතර වෙලා සේම භූමියක් කරා ගියා. පින්නතුනේ මේක තමයි මේ ආසි විසෝකම සූත්‍රයේ සඳහන් වන කතා ප්‍රවෘතිය. පින්නතුනේ මේ කතා ප්‍රවෘතිය බුදුහාමර දැක්ුවේ ඇයි? කුමක් සඳහාද? පින්නතුනේ මේ කතා ප්‍රවෘතියෙන් කුමක් ගැනද මේ කියන්නේ? මේ කියන්නේ පින්නතුනේ අපේම ජීවිතය ගැන මේ කියන්නේ. එතකොට අපේ සිත සහ කය කියන මේ ජීවිතයට වෙන සැබෑ ඉරණම තමයි පින්නතුනේ මේ සූත්‍රය තුළින් බුදුහාමුදුර අපට කියන්නේ. මුලින්ම හමු වෙන අර සර්පයන් හතර දෙනා කියලා කියන්නේ මොකද්ද? ටිකක් ළඟින් යන්නේ. පින්නතුනේ මේ සතර කියලා කියන්නේ අපේ ශරීරය ඇසුරු කරලා තියෙන සතර මහා භූත රූප. ඒ කියන්නේ ශරීරයේ දැඩි ගතිය තියෙනවා. ඒ වගේම වායෝ ගතිය තියෙනවා. රස්නේ ගතිය තියෙනවා. ඒ වගේම වැගිරෙන ස්වභාවයක් තියෙනවා. මේවට කියන සතර මහා භූත රූප කියලා. මෙන්න මේ සතර මහා භූත රූප නිසා පින්නතුනේ ඕනම වෙලාවක සමන්ට ලෙඩක් හැදිලා මේ ශරීරයට හානියක් වෙන්න පුළුවන්. අපේ මේ ශරීරයේ ලක්ෂණ තිබුණට අර සර්පයන් හතර දෙනා ජීවිතයට හානියක් කරන බලන් ඉන්නා වගේ මෙන්න මේ සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච මේ ශරීරයේ පිණුතුනි ඕනම වෙලාවක වාපිත්සෙම් නැමැති මෙන්න මේ දේවල් ඉස්මතු වෙලා උස්සන්න වෙලා අපේ ශරීරයට දැඩි වේදනාවක් ඇති කරනවා. අපේ ශරීරය අපි බොහොම ලස්සන දෙයක් කියලා අලංකාර කරගෙන ඉන්නවා. ලස්සනට අපි ඉන්න ඕනේ ඒක හරි. නමුත් පින්නතුනි මේ ශරීරය යථා ස්වභාවය තමයි ඕනම වේලාවක මේ ශරීරයට දැඩි වේදනාවක් දෙන්න පුළුවන්. ඒක තමයි ශරීරයේ ස්වභාවය. ඒ වගේම පින්නතුනි මේ ශරීරයට අපි හුවා සැලකුවට මේ ශරීරය නිතරම මහලු බව කරා යමින් ඉන්නේ. නිතරම හැරමිටිය සොයාගෙන මේ යන්නේ. ඒ වගේම මේ ශරීරය නිතරම ලෙඩ දුක් කරා මේ යන්නේ. ඒ වගේම ටිකෙන් ටික පින්නතුනි මේ ශරීරය සුසාන භූමිය කරා පියවර ළඟා කරමින් මේ ඉන්නේ. එතකොට මෙන්න මේ ශරීරයේ ස්වභාවය තමයි මුලින්ම කියන්නේ. එතකොට මේක අපි අලංකාර කරන දෙයක් කියලා හිතුවට පින්නතුනි අපි මේ ශරීරයට මුලා වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා සර්පයන් හතර දෙනාගෙන් බේරිලා අර තැනත්තා දුවල ගියා වගේ පින්නතුනි අපට එහෙම දුවල යන තැනක් නැහැ. අපි දුවල යන තියෙන සර්පයන් හතර දෙන දාලා අපට දුවන්න බෑ. අපි දුවනවා නම් කොහොමද දුවන්නේ? මේ සතර මහා භූත රූප නැමැති සර්පයන් හතර දෙනා කරගහගෙනමයි දුවන්න වෙන්නේ අපට. ඒ නිසා බුදුදහමෙන් අපට මේ ශරීරය දාලා දුවන්න කියලාවත්, මේ ශරීරය අකාලේ ජීවිතක්ෂයටපත් කරගන්නවත් බුදුදහමෙන් අපට කියන්නේ නැහැ. බුදුදහමෙන් කියන්නේ දුවන්න නෙවෙයි. එක තැන මිදගෙන තමන් ඉන්න ගෙදර මිදගෙන තමන් ඉන්න නිවසේ තමන් ඉන්න කාමරේ මිදගෙන මේ සර්පයන් හතර දෙනාගෙන් බේරෙන ක්‍රමයයි බුදුදහමෙන් අපට උගන්වන්නේ. මෙන්න මේ සර්පයන් හතර දෙනාගෙන් බේරෙනවා කියලා කියන්නේ ශරීරයට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු වෙන විදිහෙහි දැක්මක් දර්ශනයක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න එක. ඒක තමයි පින්නතුනේ සතර සතිපට්ඨානෙහි කායානුපස්සනාවෙන් අපට උගන්වන්නේ. එතකොට මෙන්න මේ සර්පයන් හතර දෙනාගෙන් අපි බේරලා ගියාට පින්නතුනේ මේ ඊළඟට අපට හමු වෙනවා තවත් පස් දෙනෙක්. ඒ පස් දෙන කවුද? ඔව්, ඒ පස් දෙන තමයි පින්නතුනේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. අපේ ජීවිතයේ මේ සතර මහා භූත රූපවත් පින්නතුනේ මේ පංච උපාදාන ස්කන්ධයවත් අපට පේන්නේ නැහැ. බාහිරට අරගෙන මෙන්න මෙහෙමයි කියලා බන්දේසියක් උඩ තියලා අපට පෙන්වන්න බෑ. මේක සම්පූර්ණම මනසින් දකින්නට ඕන. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. අපි පින්නතුනේ ඇත්තෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ මෙන්න මේ පහ රැ වෙලයි මේ රූපය දකින්නේ. කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ මෙන්න මේ පහ වැයවීමේ ප්‍රතිඵලයක් විදියටයි අපි කනෙන් ශබ්දයක් අහන්නේ. නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයෙන්ම අපි කිසියම් අවස්ථාවක අරමුණක් අරගෙන ඒ අරමුණ හඳුනා ගන්නවායි කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පහ ක්ෂණිකව හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් පින්නතුනි මේක යථා ස්වභාවයෙන් නිරුද්ධ වුණාට අපේ හිතේ මේක නිරුද්ධ වෙනවද? අපි ඒ දැකපු, අහපු, ගඳ සුවඳ විඳපු දේවල් එහෙමම ඉතුරු කරගන්නවා අපි. අර රා පෙරණ කෙනා ඊළඟට රා පෙරන්න රාමණ්ඩි ටිකක් ඉතුරු කරගන්නවා රා කලේ යට. අන්න ඒ වගේ පින්නතුනි මේකට කියන්නේ ආශ්‍රව කියලා. පාලියෙන් ආශ්‍රව කියලා කියනවා. පින්නතුනි අපි දැකපු, අහපු දේවල් ඉතුරු කරගත්තොත් මතකයේ නෙමෙයි මේ කියන්නේ. මතකේ ඉතුරු කරගත්තට වරදක් නැහැ. අපි කෙලෙස් හැටියට ඉතුරු කරගත්තොත් අපි දැකපු දෙයක් ලස්සන දෙයක් ලස්සන දෙයක් තාම තියෙනවා කියලා හිතාගෙන හිටියොත්, අපි අකමැති දෙයක් එහෙම තියෙයි කියලා හිතාගෙන හිටියොත් පින්නතුනි අපි ඒ තුලින් නැවත ඒ දේ හොයාගෙන ගිහිල්ලා ඒ දේ ජීවත් කරවලා ඒ දේ තුලින් අපි දුක් සැප විඳිනවා. ඒ නිසා බුදුදහමේ කියනවා පින්නතුනි මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තව දුරටත් තියෙනවාය කියන මිත්‍යා සංකල්පය අපි හිටි ඉන්නවනම් ඒකට කියනවා මහා බරක් කියලා. බාර කියලා සූත්‍රයක් තියෙනවා, ඒකට කියන්නේ බර කියලා. ඊළඟට කියනවා බාරා දාන කියලා. ඒ බර යම් කිසි කෙනෙක් උසුලාගෙන ඉන්නවනම් ඒ උසුලාගෙන ඉන්න පුද්ගලයාට කියනවා බාරා දාන කියලා. ඊට පස්සේ පින්නොතුනේ බාරහර කියලා එකක් තියෙනවා. ඒ බර උසුලාගෙන යනවා නම් ඒකට කියනවා බාරහර කියලා. අන්න ඒ බර කිසියම් කෙනෙක් බිමින් තියනවා නම් අන්න ඒ බිමින් තියුව කෙනාට කියනවා බාර නික්කේපන කියලා. පින්නොතුනේ මේක සරලව කියනවා නම්, තවත් සරල කරලා කියනවා නම්, දැන් මේ පින්නොතුනේ කල්පනා කරලා බලන්න ඔබගේ දූ දරුවන් ගැන, ඔබේ ඉන්න ගෙදර ගැන, ඔබේ වාහනය ගැන, ඔබ ගියපු විශ්වවිද්‍යාලය, ඔබේ අම්මා තාත්තා මතක් කරලා බලන්න. මතක් වෙනකොට අපිට මොකද වෙන්නේ? දැන් තමන් හිටියේ ගෙදර මතක් කරගන්න බලන්න. ලංකාවේ හිටියේ ගෙදර තමන් ඒ ගෙදරට යනවනේ. ඒ වගේම තමන්ගේ ඉතාම සමීපතම ඥාතියෙක් මිය ගියපු කෙනෙක් ගැන මතක් කරන්නේ. මතක් කරගාම මොකද මතක් වෙන්නේ? ඒ තැනැත්තා ජීවත් වෙන කාලේ ඔබට කරපු උදව්පකාර මතක් වෙනවා. මතක් වෙනකොටම ඔබට දුකද සතුටද වෙන්නේ? ඔබට දුකක් ඇති වෙනවා. ඔබ හිතුවොත් ඒ සිද්ධිය තාමත් තියේ කියලා ඔබ ඒ සිතන්නේ තාම තියෙන දෙයක් මේ මොහොතේක තියෙන දෙයක් කියලා ඔබ දැක්කොත් ඔබට ඕන තරම් අඬන්න පුළුවන් ඕන තරම් හඬළු වෙනවා. නමුත් පින්නතුනි ඒක ඔබ සිතන්න කලින් තිබ්බ නෙවෙයි. ඔබ සිතන මොහොතේ ඒ මොහොතට ඒ හේතු ටික ඇති වෙලා මේ මොහොතේ නැවත නිර්මාණය කළ දුන්නා. ඒ සජීවී සිද්ධිය නෙවෙයි ඔබට පෙන්නුවේ. දැන් මේ මොහොතේ ඒ අතීත අත්දැකීම පිළිබඳව මතකයේ අවදි වෙලා ඔබගේ හිතට ධර්මාලම්බනයක් විදියට මනෝවිඥාණයෙන් දැන් මේ මොහොතේක තේරුම් ගත්තා. පින්නතුනි මෙන්න මේ යථාර්ථය මේකයි වෙන්නේ කියලා එක අතකින් දැනුමත් අනිත් අතින් ඒ දැනුමත් එක්කම යන සතිමත් භාවයත් මයින්ඩ්ෆුල්නස් එකත් එකට දෙකම එක තැන තියාගත්තොත් පින්නතුනි මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. දැනුම විතරක් තිබ්බට බෑ. දැන් මේ බණ අහලා හොඳට දැනුම තියලා යන්න පුළුවන්. ගිහලා නැගිටලම යනකොට සතිමත් බව නැත්නම් සාමාන්‍ය කෙනෙක් වගේම කිසි වෙනසක් නැහැ. මෙතන තැම්පත් ඉන්න පුළුවන්. නමුත් ගියාට පස්සේ සාමාන්‍ය කෙලස් ටික එහෙම වෙනවා. අපට යම් කිසි අවස්ථාවක කිසියම් අරමුණක් තමන්ගේ දරුවා ගැන, ගෙදර ගැන, තමන් රැකරක්ෂා කරන ස්ථානය ගැන ඕනම දෙයක් ගැන හිතනකොටම තමන් දක්ෂ වුණොතින් දැන් මේ හිතන්නේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි. දැන් මේ සිහි කරන්නේ අතීතයේ දැකපුවාපු දෙයක් ගැන නැවත මතකයේ අලුත් කිරීමයි මේ සිහි කරන්නේ කියලා පෙර පසු නොවේ සිහියක් සහ නුවණක් අපට තිබ්බොතින් පිනතුනි ඕනම දෙයක් අපට සිහි කරගන්න පුළුවන් රාගයක් දේශයක් නැතුව. මෙන්න මේ හැකියාව දිනු කිරීම තමයි පිනතුනි පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව නැමැති සතුරන් පස් දෙනාගෙන් අපි මිදල යනවා කියලා කියන්නේ. සතුරන් එක්ක ඉන්නව පිනතුනි අපේ දැකපු වහපු දේවල් ගැන මතක් වෙනකොටම ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා නම් අපි අර සතුරන් පස් දෙනාගෙන් බේරිලා දින්නේ. අපි සතුරන් පස් දෙනාගෙන් බේරිලා නෙවෙයි ඉන්නේ පිනතුනි. අපි ඒ සතුරන් පස් දෙනාගෙන් ගුටි කමින් ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා හරියට ඒක උපමාවකින්. යම් කිසි කෙනෙක් ඉන්නවා ස්වරයේ කේසොරාට උදේට උල් 100කින් අනිනවා, දවල්ට උල් 100කින් අනිනවා, හවසට උල් 100කින් අනිනවා, දවසට 300ක් උල් අනිනවා. පින්නතුනි අපි තන්නේ වගේ උල් වලින් පහර කමෙන් ඉන්නේ. අපි යමක් ගැන හිතනකොටම ඒ සිද්ධියට මනසින් ගිහිල්ලා යම් කිසි කෙනෙක් බැනපු කෙනෙක් ගැන හරි ආදරය කරපු කෙනෙක් ගැන හරි ඒ සිතුවිල්ල තුළ අපි ජීවත් වෙනවා නම් මතක තියාගන්න ඒ සිතන හැම සත්පරයකම උල්පාරක් නැවා කියලා. අපි සතුට වෙන්න පුළුවන්, හිනා වෙවෙ ඉන්න පුළුවන්. නමුත් වෙනතන යථාර්ථයේ මේක ඔබ බුදුහාමුදුරන්ගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්නවා නම් බුදුහාමුදුරන්ගේ අවබෝධත්වයේ පිළිගන්නවා නම් මේකයි යථාර්ථය. ඒ නිසා පංච උපාදානස්කන්ධයේ නැමැති මේ සතුරන් පස් දෙනාගෙන් බේරලා යනවා කියලා කියන්නේ මොකද්ද? අපිට කොහටවත් දුවන්න නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ දැනුම ඇති කරගෙන ටිකෙන් ටික අපේ හිතේ එකතැනක වෙන විදිහක කමඨහනක් පුරුදු කරන්න ඕන. හිත නිතරම විසිර යනවා. හිතේ නිතරම ස්වභාවය තමයි නිතර අපි අතීත අරමුණක ජීවත් වෙන්නේ. නිතරම අතීත අරමුණක තමයි ජීවත් වෙන්නේ. පින්නතුනි අපි කලින් ආපු දැකපු දෙයක් තමයි නිතර මතක් කරන්නේ. පින්නතුනි අතීතයේ දැකපු දේවල් විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඔබ දැන් මේ බණ කියන මගේ බණව බහනවා නම් ඔබ මේ බණ තේරුම් ගන්නකොට මගේ කටින් නිකුත් වෙන හඬ ඔබ තේරුම් ගන්නකොට ඔබ වර්තමානයේ දෙයක් නෙවෙයි ඔබ තේරුම් ගන්නෙ. ඒ හඬ අතීතයට ගිහිල්ලා ඒ හඬ නිරුද්ධ වෙලා සෝත විඥානය නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච සෝත විඥානය ධර්මාලම්බනයක් විදිහට මනසින් අරගෙන මනෝ විඥානයෙන් තමයි ඔබ තේරුම් ගන්නෙ. ඔබ මගේ රූපයේ මේ පේන රූපය ඔබ දකිනකොටත් එහෙමයි. ඇසෙන් කරන්නේ ඡායා මාත්‍රයක් විතරයි. මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට හඳුනාගන්නේ චක්කු විඥානයෙන් නෙවෙයි. හඳුනාගන්නේ මොකෙන්ද? හඳුනාගන්නේ මනෝ විඥානයෙන්. පින්නතුනි මෙන්න මේක තමයි මෙන්න මේ අවබෝධය නැත්නම් හොඳට මතක තියාගන්න පින්නතුනි හිරු සඳු දහසක් පායල තියෙන තැනක අපි හිටියත් මේ අවබෝධය අපට නැත්නම් අපි ඉන්නේ අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝකේ වගේ. අපි ලෝකෙ ගිහිල්ලාම අධ්‍යාපන ලැබුපය වෙන්න පුළුවන්. අපි ලෝකෙ ගිහිල්ලාම තාක්ෂණයේ යාන වාහන යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි අපි යමක් ඇසෙන් දකිනකොට කනෙන් අහනකොට අපි හිතනවා නම් දැන් මේ වර්තමාන දේයි මේ බලන්නේ කියලා හිතුවොත් පින්වතුනි ඒ කියන්නේ අපි පංච උපාදන ස්කන්ධේ නැමැති රාමුව තුල හිරවිලා ඉන්නේ. එතකොටම අපි දක්ෂණන් දැන් මේ සිහි කරන්නේ මනසින් කියලා අපට ඇසෙන් රූපේ දකින්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් ඊට වඩා ඉන්නේ අධ්‍යක්ෂණයට ගිහිල්ලා අර ඇසෙන් පේන රූප කනෙන් ඇහෙන ශබ්ද වලින් ඒ මොහොතේ දුක් වෙන්නේ නැහැ. ඊට වඩා ඉගෙන අවබෝධයකට උ ගිහිල්ලා ඒ වගේ මේ තැනැත්තා දන්නවා මේ මොහොතේ ඇසින් රූපයක් පේනවා නම් ඒ රූපේ ස්වභාවය මොකද්ද කියලා ඔහු අවබෝධ කරගෙන ඉන්නේ. ඒක ඉදිරි පියවරවල විස්තර කරනවා. මෙන්න මේ අවබෝධය නැත්නම් පින්නතුනි අපට තවත් හතුරෙක් ළඟම ඉන්න හතුරෙක් ඉස්මතු වෙනවා. කවුද ඒ හතුරා? ඒ හතුරට කියනවා නන්දි රාගය කියලා. නන්දි රාගය කියන්නේ පින්නතුනි තෘෂ්ණාව, දැඩි ආසාව. දැඩි ආසාව පින්නතුනි සඳහන් කරනවා වැලි කෙලියේ පටන් අපට හිටපු යහළුවා මිතුරු වෙස්යෙන් අපිව නසන්නේ නැකෙනා කියලා. පින්නතුනි කල්පනා කරලා බලන්න අපේ හිතේ ඇතිවන රාගය, ලෝභය ඊටාම සියුම් විදියට පින්නතුනි අපේ හිත තුල එනවා. සමහර විට කෙලින්ම ලෝභය විදියට එනවා. සමහර වෙලාවලදී පින්නතුනේ මේකෙන්නේ උදව් කරන විදියට වෙනත් කෙනෙකුට උපකාරයක් කරන මුවාවෙන්, පරෝපකාරයක් කරන මුවාවෙන්, අනුකම්පාවක් කරන මුවාවෙන් මේ රාගය පින්නතුනේ එනවා. අපට මේක හිතෙන්නේ නැහැ. එතැන් මෙතන ලස්සන ළමෙක් අපි වඩා ගන්නකොට අපිට හිතෙන්නේ මේ අනුකම්පාවෙන් වඩා ගන්න කියලා. අම්ම කෙනෙකුට, තාත්තා කෙනෙකුට රාගයක් නැතුව සෙනෙහසින් ඒ දරුවාට සෙනෙහස දක්වන්න පුළුවන්. නමුත් පින්නතුනේ බොහෝ විට අපට වෙන්නේ අපි මේ මොහොතේ රාගයෙන් වෙලෙන්නේ. අපි හරියට අපේ සිහිය පිළිබඳව අවබෝධයක් නොතිබ්බොත් යථාර්ථය මේක. මෙන්න මේ නිසයි කියන්නේ පින්නතුනේ අපට මෙන්න මේ අපට පීඩා දෙන මෙන්න මේ ලෝභය කියන චෛතසිකය ඉතාම සියුම් විදියට අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙනවා. අපි මේක පින්නතුනේ හරියට හඳුනාගත්තොත් මෙන්න මේ සතුරාගෙනොත් අපට බේරෙලා යන්න පුළුවන්. අපි හොඳට හඳුනා ගන්නවා ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට තමන්ට ඇතිවන්නේ රාගයක්ද ලෝභයක්ද කියන එක තමන් ඉතාම සැලකිල්ලෙන් ඉන්නේ. එහෙම හිටියොත් තමන් අර වැලකෙලියේ පටන් හිටපු මිතුරු වෙස්ගත්තු සතුරාගෙන් තමන් බේරෙලා යනවා. ඒකෙන් බේරෙලා යනකොට පින්නතුනේ ආයේ තමන්ට අර තමන් ගමකට යනවනේ. ඒ ගමේදී තමන්ට අහුවෙනවා කවුද? තමන්ට මුණගැහෙනවා පාළු ගෙවල් හය. පාළු ගෙවල් හය කියන්නේ කාටද? පාළු ගෙවල් හය කියලා කියන්නේ පින්නතුනේ අපේ ආයතන හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හයයි පින්නතුනේ. මෙන්න මේ ආයතන හයයි අර පාළු ගෙවල් හය කියලා කියන්නේ. අපි ඇසෙන් රූප දකිනකොට අපි හිතන්නේ ඒ රූපය ඇයිතේ හැටයි කියලා. ඒ රූපේ ඇසේ තියෙනවායි කියලා අපි හිතන්නේ. කනට ශබ්දයක් අහනකොට අපි හිතන්නේ ඒ ශබ්දය ඇයිති කනටයි කියලා. පින්නතුනේ ශබ්දය අහන්නට, රූපය බලන්නට කන, ඇස ආදී මේ ඉන්ද්‍රියන් උපකාර වුණාට පින්නතුනේ ඒ ලැබපු අරමුණු මේ ඉන්ද්‍රිය වලට ඇයිති නැහැ. ඒක හරියට කවුලුවක් වගේ. දොර කවුළු හයක් තියෙන ගෙදරක් වගේ හරියට. ඒ දොර කවුළු වලින් මනස නැමැති වඳුරා විටින් විට පිටතට එවිකම් කරලා බලනවා. ඇහෙන් රූප ගන්නවා, කනෙන් ශබ්ද ගන්නවා, මේ වගේ ගස්කඩ පිනුතුනි ගන්න රූප ඇසේ නැහැ. ගන්න රූප කනේ ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඇසෙන් රූපයක් දකිනකොට පිනුතුනි මොකද වෙන්නේ? පින්නතුනේ බුදුහාඳුර මෙතනදි දේශනා කරනවා ආයතන කුසලතාවය කියලා කාරණයක්. ආයතන කුසලතාවය කියලා කියන්නේ පින්නතුනේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රිය වල දක්ෂයක් වෙන්න කියලා. කොහොමද අපි දක්ෂයක් වෙන්නේ? කොහොමද කුසලතාවය ඇති කරගන්නේ? පින්නතුනි සාමාන්‍යයෙන් අපට පේන මේ ඇස මසස කියන එක උපතේ පටන් තියෙන ඇස. ඒක තමයි අපි බොහෝ විට ඇසේ කියලා තීරණය කරන්නේ. නමුත් පින්නතුනි මේ පේන ඇස අපි මරණයටපත් වුණාන් පස්සේ තියෙනවා. දැන් අපි දිවේ කියලා හිතාගෙන ඉන්න මේ දිව මරණයටපත් වුණාට පස්සේ තියෙනවා. කනක් තියෙනවා, ශරීරයක් තියෙනවා. නමුත් පින්නතුනි බුදුදහමේ කියන මේ ආයතන මරණයටපත් වුණාට පස්සේ තියෙනවද? ඒව මරණයටපත් වුණාට පස්සේ නෑ පින්නතුනි. කය තියෙනවා. නමුත් මේ ඉන්ද්‍රිය නෑ, ආයතන නෑ. ඒ ආයතන තියෙන කුමක් තියෙනකොටද? ඒ ආයතන තියෙන හිත තියෙනකොට, මනස තියෙනකොට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ආයතන එක දිගටම සංතතිකව නොනැසී එක දිගටම පවතින්නේත් නෑ. ඇස කියලා කියන්නේ ඒ මොහොතේ රූපයක් තියෙන වෙලාවේදී සජීවි වෙලා ඒ කාර්ය කළා, එතන මේක නිරුද්ධ වෙනවා. ඒක තමයි එහෙන් ගන්න කාර්යය. කණෙන් ආන ශබ්දයේ ස්වභාවය තමයි ඒ මොහොතට හේතු දෙක ඇති වෙනකොට ඇති වෙනවා. එතනින්ම ශබ්දයක් මවල දීලා එතන මේක නිරුද්ධ වෙනවා. මතකයක් විතරක් ඉතුරු වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය හයේම ස්වභාවය තමයි කලින් තිබුණ නෙවෙයි මේ මොහොතේ හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි නිතරම යොදන උදාහරණයක් ඉඳන් අපි කුමකට හෝ සංඥාවක් කරනකොට සංඥාවක් බලන්න. දැන් මේකට අපි සංඥා කරේ කියමු. දැන් මේ කරපු සංඥය ඔබ මේ සංඥය අහන්න කලින් මේ සංඥය මෙතන තිබ්බද? ඔබට මේ සංඥය ඇහෙන කලින් මෙතන කොහෙවත් තිබ්බද ඒක? ඒක ඔබ මේ සංඥය ඇහුවට පස්සේ මේ සංඥය ඉතුරු නැද? ඉතුරුනේ නැහැ වෙනතුනේ. මේ සිද්ධාන්තයම තමයි අපි ඇහෙන් දකින රූප, නාසයෙන් ගන්න ගඳ සුවඳ, මේ ඉන්ද්‍රියන් හයේම ස්වභාවය. මේක කලින් ඉතුරු වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වගේම අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙන දෙයක්ුත් නෙවෙයි. පින්නතුනි මෙන්න මේකට අපි දක්ෂ වුණොත්, මෙන්න මෙතෙන්ට හිත තියන දක්ෂණෝතින් විතරයි අපි අර ගමෙන් පින්නතුනි හිස් ගමෙන් හිස් පාළු ගෙවල් හයෙන් නික්මලා යන්නේ. එතකම් අපි මේ ගෙවල් හය අතරමං වෙලා ඉන්නේ. එතකම් අපට දුක් සැප ලැබෙනවා. පින්නතුනි ඊළඟට මෙන්න මේ හයෙන් නික්මලා අපි යනකොට මන් පහරන හොරු හය දෙනෙක් හම් වෙනවා. ඒ මන් පහරන හොරු කියන්නේ කවුද? තමන්ගේ ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය වලට ඇතුළු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේ කාරණා හය. පින්නතුනි මේවා බාහිර අරමුණු කියලා කියනවා. මෙන්න මේ බාහිර අරමුණු තමයි පින්නතුනි මේ ඉන්ද්‍රිය හරහා, ආයතන හරහා අපට ඇතුළු වෙලා අපේ අභ්‍යන්තරයේ තියෙන ගුණරුවන් ටික පැහැරගෙන යන්නේ. මේව තමයි අපේ ඉන්ද්‍රියන් පැහැරගන්නේ. රූපයන් දකිනකොට ඒ රූපය තුළ අපි මුලා වෙලා නම් ඉන්නේ ඇස විසින් අර රූපය පැහැරගන්නවා. කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දයේ දිගින් දිගටම තියෙන ශබ්දයක් කියලා ඔබ හිතුවොත් ඒ ශබ්දය තුළින් ඔබ වේදනාවට පත් වෙනවා. ඒ ශබ්දය නිරුද්ධ වුණත් නැවතත් ඒ ශබ්දයෙන් ඔබ දුක් පීඩා විඳිනවා. හැබැයි ඒකෙන් කියන්නේ මේ කිසිම දෙයක් කතා නොකර අත් දෙක වහගෙන ඉන්න කියලා. පින්නතුනේ ඒව ප්‍රශ්නයක් තියෙනවනම් විසඳන්න ඕන, ගැටලුවක් තියෙනවම කරන්න ඕන. ඒව බුද්ධිමත්ව කරන ගමන් මෙන්න මේ ගැඹුරු යථාර්ථයට අපි හිත තියන්න ඕන. පින්නතුනේ මෙන්න මේ ආයතන, අභ්‍යන්තර ඇස් කනනාසාදී ආයතන හයත්, බාහිර රූප ශබ්දාදී අරමුණු හයත් කියන මෙන්න මේ 12 තමයි පින්නතුනේ අභ්‍යන්තරයේ තමන්ගේ ඉන්න අර පාළු ගෙවල් හය සහ බාහිරින් එන මන් පහරන හොරු හය දෙනා කියලා කියන්නේ. එතකොට මේ දෙකේම ස්වභාවය තමයි පින්නතුනේ රූපයක් කියලා දෙයක් තියෙන්නේ ඇස සජීවි වෙච්ච වෙලාවක විතරයි. ශබ්දයක් කියලා දෙයක් තියෙන්නේ ඒ ශබ්දය කනෙන් මනස අරමුණු කරගෙන ශබ්දය ක්‍රියාත්මක වෙන වෙලාවේ විතරයි. පින්නතුනි මෙන්න මෙතනින් තමයි බුදුදහමත් අනේ සියලුම ආගම් දර්ශනක් වෙනස් වෙන රූල මෙන්න මෙතන තමයි තියෙන්නේ. පින්නතුනි ලෝකේ යම්ක ආගම් තියෙනවනම්, දර්ශන තියෙනවනම්, විද්‍යාවන් තියෙනවනම්, ඉගැන්වීම් තියෙනවනම් ඒ හැම දෙයක්ම මොකද කියන්නේ? ඒ බොහෝ දෙනෙක් හොඳින් ඉන්න කියලා කියනවා. අකුසල කරන්න එපා, කුසල කරන්න සුගතියට යන්න කියලා අය උගන්වනවා. නමුත් පින්නතුනි හැම දෙයකම ලෝකේ අය උගන්වන දේ මොකද්ද? අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, අපි මිය ගියාට පස්සේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණය. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පින්තුනේකට කියනවා බුදුදහමේ සම්මුති සත්‍ය කියලා. ඒ සම්මුති සත්‍ය අනුව තමයි කර්ම රූපෝ අපි නැවත නැවතත් භවයට යන්නේ. ඒකෙන් කුසලාභී පුණ්‍යාභී සංඛාර වෙන්න පුළුවන්, අපුණ්‍යාභී සංඛාර වෙන්න පුළුවන්, ආනෙන්ජාභී සංඛාර වෙන්න පුළුවන්. හැබැයි පින්තුනේ බුදුදහම මෙතනින් නවතින්නේ නැහැ. සතර අපායේ නම් නිරේ නම් බ්‍රහ්ම ලෝකේ දක්වා පින තුනේ සියලුම ලෝක අරූපාවචර නේව සංඥා නා සංඥා කියන දක්වා සියලුම ලෝක ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ සම්මුති සත්‍ය මත. බුදුදහමේ කියන්නේ පින තුනේ මේක සම්පූර්ණ මනිස්පැත්තට හරවලා උඩුගම් බලায়න ධර්මයක් බුදුදහමේ කියන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි පින තුනේ ඔබ හැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. බෞද්ධයෙක් කියලා ඔබ බෞතිස්ම ලබන්න යන එදාට ඔබ එතනම් පින්නතුනේ බුදුහාමුදුරු ලෝකේ පහළුණාද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළුණාද කියලා දැනගන්නේ බුදුහාමුදුරුවන්ට ඇත්තටම දැනගහලා වඳින්නේ අපි මෙන්න මේ සත්‍ය දැනගත්තු දවසට. මෙන්න මේ සත්‍ය තමයි පින්නතුනේ බුදුහාමුදුරු කෙනෙක් අසීමිත කාලයක් ඇස්තිස් මස්ලිය දන් දීලා අපරිමිත පරිත්‍යාගයකින් අනාවරණය කළා ලෝකයට මහා කරුණාවෙන් දේශනා කරන යථාර්ථය මෙන්න මෙතනයි තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය තුළ තමයි පින්නතුනේ අනිත්‍යතාවය කියන සංකල්පය විස්තරවන්නේ. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියලා කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා, මහලු වෙනවා. අපි මේව තමයි සාමාන්‍යයෙන් අනිත්‍යතාවය කියලා කියන්නේ නේද? පින්නතුනේ මේකට බුදුදහම කියන්නේ විපරිණාමය කියලා. මේක අනිත්‍යතාවය නෙවෙයි. මේකට කියන්නේ වෙනස් වීම, මේක චේන්ජින් එක. මේක ඉම්පර්මනන්ට් එක නෙවෙයි. බුදුදහමේ කියන ඉම්පර්මනන්ට් එක තමයි පින්නතුනේ මෙන්න මේ ඉන්ද්‍රිය, ආයතන, අරමුණු මේ ඒ මොහොතේ හටගෙන හේතු නිසා ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනේ මේක තමයි බුදුදහම කියන අනිත්‍යතාවය. මේ කියන අනිත්‍යතාවය තමයි පටිච්ච සමුප්පාදයේ පදනම. පටිච්ච සමුප්පාදය පදනම් කරගත් අනිත්‍යතාවයක් තමයි බුදුදහමෙන් කියන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ අනිත්‍යතාවය කියලා කියන මොකද්ද? කැඩෙනවා, දැන් මේ ගොඩනැගිලි කැඩිලා යනවා, වයසට යනවා, අපි ඈ දිරාපත් වෙනවා, අපි මැරිලා දූවිලි වල යනවා. මේව තමයි අපි අනිත්‍යතාවය කියලා හිතන්නේ. පින්නතුනේ ඔය කියන තත්ත්වය බුදුහාම තේරුම් ගත්තේ කවද්ද? බුදුහාමුදුරෝ ඔය කියන අනිත්‍යතාවය නම් තේරුම් ගත්තේ ගිහිගෙන ඉක්මනක් කලින්. ඇයි සතර පෙරණිදි දැක්වෙලානේ? ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැකලා ඔක තේරුම් ගත්තා. ගිහිගෙන ඉක්මනම කලින්. පින්නතුනේ කෙනෙක් හිතනවා නම් මේකයි බුදුදහම කියලා. පින්නතුනේ ආ බුදුදහමේ හේව නැල්ලවත් තියන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ මේ විපරිණාමය කියන දහමක් විතරක් නෙවෙයි. බුදුදහමේ රූප කලාපවල වෙනස් වීමක් කියනවා. මනසේ වෙනස් වීමක් කියනවා. අභිධර්මයේ ඉතාම ගැඹුරු විදියට මේ කියන විපරිණාමය විස්තර කරනව නැත්තේ නෑ. නමුත් මේ විපරිණාමය විස්තර කරන්නේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීමට යන ගමන් මගේ ආරම්භක පියවරක් වශයෙන් විතරයි. ඒ ගමනට උපකාරයක් වන්න විතරයි. බුදුහාමුදුරෝ බෝසත්යන් වහන්සේ, සිද්ධාර්ථ තාපසතුමා, සිද්ධාර්ථ කුමාරයා අර ලෙඩෙක් මහල්ලෙක් මලමිණියක් දැකීම නිසා ගිහිගෙන් නික්මෙන හේතුවක් වුණා. හැබැයි උන්වහන්සේ එහෙම නික්මෙච්ච බුදුහාමුදුරු තමයි දේශනා කරන්නේ බුදුනාට පස්සේ. කොහොමද දේශනා කරන්නේ? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට පෙර නොවැසූ විරෝධාමසක් පහළ වුණා, ආලෝකයක් පහළ වුණා, ඥානයක් පහළ වුණා, විද්‍යාවක් පහළ වුණා කියලා බුදුහාම දේශනා කරනවා. එහෙනම් පින්තුනේ පෙර නොවැසූ විරෝධාමක් නම් එහෙනම් බුදුහාමුදුරුව බුදු වෙනකොට අවබෝධ කරගත්තේ දාඡන් නැමැතිගෙන් දැනගත්ත සතර පෙර නිමිතිද? පින්තුනේ එහෙමනම් බුදුහාම ආරම්භ ප්‍රකාශයක් කරන්නේ නැහැ. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ඊට වඩා වෙනස් යථාර්ථයක්. ඒ වෙනස් යථාර්ථය තමයි පින්තුනේ වෙනස් වීම නෙවෙයි විපරිණාමය නෙවෙයි. විපරිණාමයේ විද්‍යාඥයන්න තේරුම් ගන්න පුළුවන්. භෞතික වෙනස් වීම විද්‍යාඥයන් හොඳටම ඔප්පු කරලා තියෙන්නේ. මානසික වෙනස් වීම මනෝවිද්‍යාඥයන් විස්තර කරලා තියෙන්නේ. බුදුහාමුදුරුව මනෝවිද්‍යාඥයෙක්වත් බුදුහාමුදුරුව භෞතික විද්‍යාඥයෙක්වත් නෙවෙයි. උන්වහන්සේ සියල්ලක් මේ කොළ ගියපු ආධ්‍යාත්මික ශාස්ත්‍රෝරේක් විදියට බුද්ධ නමැති පදයෙන් විස්තර කරන කෙනෙක් විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ අපේ අත්දැකීම් ලෝකය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීමක් කියන එක පෙන්වන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඒ නිසා අන්න ඒ යථාර්ථයට හිත තබන වේලාව වැඩි කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒකට වාහනේ යන ගමනක් කරන්න පුළුවන්. වාහනේ නවත්තලා ප්‍රීවේ එකේ ඉන්න ඕනේ. ඒක පින්නතුනේ වැඩ නවත්තලා ඈ ගෙදර නිමාඩු අරන් ඉන්න ඕනේ. වැඩ කරද්දිම පින්නතුනේ මේ යථාර්ථය අපට සිහි කරන්න පුළුවන්. දරුවන්ට කෑම ටික උයද්දි ගෙදර දොර යතුබතු ගාද්දි ඈ අනිත් වැඩ ටිකක් කරද්දී පාසල් යද්දී මේ හැම වෙලාවකද පින්නතුනේ මේ යථාර්ථයත් එක්ක අපි ඉන්නව නම් පින්නතුනේ අපි ඉන්න හැම තැනක්ම භාවනා ශාලාවක් වෙනවා. අපි ඇවිදින හැම තැනක්ම සක්මන් මළුවක් වෙනවා. අපි කතා කරන හැම වචනයක් මේවත් ඒවලට පින්නතුනේ දහම් පදයක් වෙනවා. අපි ඉන්න හැම ශාලාවක්ම ධර්ම ශාලාවක් වෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ දැනුමට සතිමත් බව එකතු කර ගැනීම විතරයි. එනිසා මෙන්න මේ අවබෝධයත් එක්ක ඉහළට යන කෙනාට ඊළඟට යා ගම් ඉවුරෙහි මෙතර ඉවුර වෙත නැගී සිටිනවා. දැන් ඔක්කොම ටික පිටපස්ස යනවා කඩාගෙන යන ගමන් මෙයා ඉවුර තුල ඉන්නවා. මේ ඉවුර කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? සක්කාය දිට්ඨිය නැමැති ඉවුර. සක්කාය දිට්ඨිය පින්නතුනේ මේක තමයි පින්නතුනේ සංයෝජන වලින් ප්‍රබලම සංයෝජන විදියට බුදුදහමෙන් දැක්කිනේ. මොකද්ද මේ සංයෝජනේ සංඛය දිට්ඨිය කියලා කියන්නේ? ඉංග්‍රීසියෙන් මේකට කියනවා self view කියලා. මේක පින්නතුනේ අපි හිතලා ඇති කරගන්න දෙයක් නෙවෙයි. මේක අපේ මනසෙන් විතර ක්‍රියාත්මක වන දෙයක්. අපි හිතාගෙන ඉන්නව රූපය තුල රූපය මගේ කියලා හිතනවා. රූපය මට අයිති කියලා හිතනවා. රූපයට මම අයිති කියලා හිතනවා. රූපය තුල මම ඉන්නවා කියලා හිතනවා. මම තුල රූපය ඉන්නවා කියලා හිතනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ අපේ ජීවිත අත්දැකීම තුළ අපි නිතරම හිරවැලේ ඉන්නවා. පින්නතුනේ මෙන්න මේක තමයි මෙතර යුර කියලා කියන්නේ. අපට නිතරම හිතෙන්නේ මම කියලා ස්ත්‍ර පුද්ගලෙක් ඉන්නවා, ඒ පුද්ගලයා දැකපුවහො දේවල් එහෙමම තියෙනවා කියලා අපි නිතරම අපේ යටි හිතේ අරමුණක් තියෙනවා. පින්නතුනේ මෙන්න මේක දුරු කරන්න තමයි අපි හැම දිනෙකම නිතරම උත්සාහ කරන්න ඕන. මෙන්න මේ සක්කාය දිටිය දුරු කරන්න. පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉතාම ලස්සන උපමා කීපයක්. මේ සක්කාය දිටිය දුරු කරවතින් පින්නතුනේ අපි මේ සසරේ ඉන්න මහා දුක් වලින් විශාල ප්‍රමාණයක් අපි දුරු කළා වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරියට උලකෙන් සැතකෙන් පහර ලද්දකු මෙන් කිසගිනි ගත්තකුසේ අප්‍රමාදීව මේ සක්කාය දිටිය දුරු කිරීම සඳහා උනන්දු වෙන්න කියලා. දෙවි කෙනෙක් එක්තරා අවස්ථාවකදී ඇවිල්ලා සඳහන් කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ කාමරාගප්පහානාය සතෝ බික්කූ පරිබ්බජේ කියලා. කුලකින් පහර ලද්ද කුසේ කිසගිනි ගත්ත කුසේ අප්‍රමාදීව කාමරාගය දුරු කරන්න කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා. බුදුහාමුදුරේ අනුමත කළාද? බුදුහාමුදුරේ අනුමත කළේත් නෑ, ප්‍රතික්ෂේප කළේත් නෑ. බුදුහාමුදුරෝ කියන එක වෙනස් කළා කොහොමද? සත්‍යාවියෝ මට්ටෝ ඩයමානෝ මත්තකේ කාම සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කූ පරිබ්බජේ කියලා. සැතකින් පහර ලද්දකු මෙන් හිසගිනි ගත්තකු මෙන් අනිත් සියලුම වැඩවලට වඩා ප්‍රමුඛත්වය දෙන්න ඕන මොහොතද? මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. පින්නතුනි මේක තමයි බුදුදහමෙන් අපට උගන්වන පාඩම. මේක තමයි පින්නතුනි අපේ ජීවිතේ යම්තාක් අපි දුක් සමුදායක් මානසික විඳිනවා නම් ඒ මානසික විඳීමේ ප්‍රධාන අරටුව මෙන්න මෙතනයි තියෙන්නේ. මුදුන් මුල මෙතනයි තියෙන්නේ. මේ මුදුන් මුල කැපුවොතින් පින්නතුනි ජීවිතේ නැමැති අපේ ජීවිතේ නැමැති මේ ගහ ආසම්භාව හතකට වඩා යන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ සඳහායි මේක පින්නතුනි අපට මනුස්ස ලෝකෙ ඉපදෙනකොට ඇතැමිට අපි ඉපදෙන්නෙම පින්නතුනි මෙන්න මේ යථාර්ථයක් කරා යන්න. හැබැයි අපිට කලකදී මේක අමතක වෙලා යනවා. අපිට නැවත මතක් කළ දෙන්නේ කවුද? නැවත මතක් කළ දෙන්නේ පින්නතුනි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ. අපි වගේ සාමාන්‍ය අපි විතරක් නෙවෙයි පින්නතුනි. ඇතැමිට බුදු වීම සඳහා නියති විවරණ ගත්තෝ සමහර බෝධිසත්ව වරුන්ට ඇතැමිට මගදී මේක අමතක වෙනවා. ඇතැම්මිට බුදුවරු මුණ ගැහුණත් බුදුවරු හඳුනගන්නේ බැරි වෙන සමහර අය. දැන් මේ පිටතුන අහලෙතිනේ අර ජෝතිපාල සහ රට්ටපාල කියන දෙනගේ කතාව. ඒ කතාවේ සඳහන් වෙනවා අර ජෝතිපාල කියන යාළුවා, ගටිගාර කියන යාළුවා තමන්ගේ ජෝතිපාල කියන යහළුවාව බුදුහාමුදුරණට එක්කන් ආවේ කොහොමද? එක්කන් එන්න කියලා කිව්වා වෙන ඊට පස්සේ කේස් වැටින් එදන් තමයි ආවේ. පින්නතුනේ යාළුවා කියන්නේ කවුද? ඒ ජෝතිපාල කියලා කියන්නේ පින්නතුනේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ කාශ්‍යප බුදු ජාන මහසීගේ කාලේ ජෝතිපාල කියලා කියන්නේ කවුද? ඔව් පින්නතුනේ බුදුවරු සූවිසි අසංකේයයක් බුදුවරු සියසින් දැකලා සූවිසි අසංකේය 24 වැඩ කිරීම 0.140 මෙච්චර ප්‍රමාණයක් පින්නතුනේ බුදුවරු දැකලා සියසින් දැකලා සාරසංගේ කලපලක්ෂයක් පෙරුම් කරලා බුදුවරු 23 දෙනෙකුගේ නියත විරණක් අරගෙන ආපු කෙනෙක් මේ. එවැනි කෙනාට පින්නතුනේ අමතක වුණා. හඳුනාගන්න වෙලාව ගියා. යහළුවෙක් තමයි මතක් කළ දුන්නේ මේ බුදුවරේ කියලා. අන්න ඒ යහළුවා තමයි පින්නතුනේ. අන්න ඒ හඳුනා දීපු යහළුවා තමයි අපේ සිද්ධාර්ථ තාපසයා, තාපසතුමා. එදා මහාන වෙනකොට සිවුරු පිරිකර දුන්නේ කවුද? ඔව් ගටේකාරණම් මහා ප්‍රඥයා කියලා අපි කියන්නේ නේ. පින්නතුනි මේ ගටේකාර තමයි තමන්ගේ යහළු මිත්‍රයා බුදු වෙනකොට දැන් සතුට වෙලා අනාගාමී කෙනෙක් විදියට ඔහු බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා සිවුරු පිරිකර ටික දුන්නේ. ඒ ත්‍රාණේ පස්සේ කාලේ බුදු වුණාට පස්සේ කියනවා මගේ පුරාණ යාළුවා හමු වෙන්න මං ආවා කියලා. ඔහු බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ආව යාළුවා හම් වෙන්න. පින්නතුනි ඒ කෙස් වැටියෙන් අල්ලගෙන ගිහු යාළුවා බුදු වෙලා පිරිනමන පාලක් ඉවරයි. අර යහළුවා අර කල්යාණ මිත්‍ර යහළුවා තාම ඉන්න බ්‍රහ්ම ලෝකේ. හැබැයි දැන් ඔහු රහත් වෙලා කියලා කියනවා. පින්නතුනි මේ වගේ අපට අමතක වෙනවා අපි මේ ලෝකෙට ආවේ. අපි මේ ලෝකෙට ආවේ පින්නතුනි රැකියාවක් කරලා දරුවෝ ටිකක් හදලා කීර්තියක් ලබාගෙන නිකන් මැරෙන්න නෙවෙයි අපි ආවේ. අපි ඊට වඩා ලොකු වගකීමක් ලොකු කාර්යභාරයකට අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒක අමතක කරන්න එපා. ඒක අපට කලින් කල මතක් කරලා දෙන්නේ අපට ජීවිතය හමු වෙන කල්යාණ මිත්‍රයන් විසින්. ඔබ සිද්ධ කරන සියලුම කටයුතු දැන්වත් වඩා හොඳින් කරන්න. දරුවන්ගේ වැඩ කටයුතු රැකිරක්ෂාදී අධ්‍යාපන කටයුතු ඉහිලින්ම කරන්න. නමුත් ඒ කරන ගමන් පිනතුනි මේ අපි ඉපදලා ඉන්නේ සම්බුද්ධෝත්පාද කාලයක. වටිනා සද්ධර්මයක් ඇහෙන කාලයක. අන්නේ ඇහෙන කාලේ පිනතුනි අපට ලබන්න පුළුවන් වටිනාම දේ තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මයේ තුල පිනතුනි ඒ සද්ධර්මයේ තුල අපට පිනතුනි විශාල ධම්මයක් සඳහන් කරනවා. ඒක අපට අනාගතයේ රහත් භාවයට විතරක් නෙමෙයි. අපි මේ මොහොතේ මේ ධහම ආරම්භ කරපු මොහොතේ පටන්ම පින්නතුනි ඒ ධහම සාන්දෘෂ්ටික ධහමක් විදියට අපට ඒ ධහමේ විරාගී බව පේනවා. අපි ඇතැම්මිට පින්නතුනි සංග්‍රහයකට සාදයකට ගිහිල්ලා සින්දු කියලා විනෝද වෙලෙන සතුටට වඩා පින්නතුනි හංසලකට ගිහිල්ලා බෝධයක් ළඟ පහන් ටිකක් පත්තු කළා ටිකක් කළ විවේකීව පින්නතුනි නිහඬ විඳලෙන සතුට ඒ විරාජී සෝයේ පිනතුනි අර පිරිසක් මැන්දේ සින්දු කියලා ලබන සතුටට වඩා බොහොම වටිනවා. පිනතුනි ලෝකේ මිනිස්සුන්ගේ කීර්ති ප්‍රශංසා ලබද්දී යම්කිසි කෙනෙක් කීර්ති ප්‍රශංසාවෙන් සතුටටපත් වෙද්දී යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මෛත්‍රී භානාව කරලා ආනාපානසති භානාව කළා විනාඩි 10ක් හිතෙක් දැන් කරගන්න පිනතුනි අර ලෝකෙම ඇවිල්ලා තමන් ගැන වර්ණනා කරාට වඩා තමන්ට ලොකු මානසික සුවයක් තියෙනවා. ඒ වර්ණනා කළ යන අය පින්නතුනි යන ගමන් ඇතැමිට බැන බැන යන්නේ. ඔව් ඉන්න තැන හොඳ කියලා යන තැන ඇතැමිට දොස් කී කියන්නේ. පින්නතුනි බාහිරින් ලබන සුවයක් කරා නෙවෙයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ අභ්‍යන්තර වශයෙන් ලබන සුවයක් ගැන. මෙන්න මේ සුවය ලැබීම සඳහා මෙන්න මේ මෙතර නැමැති සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා යන ගමනේදී පින්නතුනි අපට ගං ඉවුරක් හමු වෙන්නේ ගඟක් තියෙන නිසා. මේ ගඟේ සැඩ පාර හතරක් තියෙනවා. මේ සැඩ පාර හතර පසුබල්ලා අපි මේ ගඟෙන් එතෙර වන්නට ඕන. මොකද්ද මේ සැඩ පාර හතර කියලා කියන්නේ? ඒ සැඩ පාර හතර කියලා කියන්නේ පින්නතුනි එකක් කාම ඕගය. කාමයේ නැමැති සැඩ පාරක් තියෙනවා. ඒ වගේම භවෝගය කියලා තියෙනවා. භවයේ නැමැති සැඩ පාරක් තියෙනවා. ඒ වගේම දිට්ඨි නැමැති ඕගයක් තියෙනවා. අවිද්‍යා නැමැති ඕගයක් තියෙනවා. මේකට තමයි සතරෝගය කියලා කියන්නේ. එකක් කාමෝගය, භවෝගය, ditthiyogaya, අවිද්‍යාවෝග කියලා. කාම කියලා කියන්නේ යමක් දැක්කහම ඒකට ඇලෙන ස්වභාවය. ඒක නැවත නැවතත් සොයාගෙන යන ස්වභාවය. භවෝගය කියලා කියන්නේ පින්තුනි නැවත භවයකට යන්නට සුදුසුකම් ටික හදා ගැනීම. ඒක කාම භවය වෙන්න පුළුවන්, රූප භවය වෙන්න පුළුවන්, අරූප භවය වෙන්න පුළුවන්. ඔබ යමක් හිතනකොට, ඔබ ගෙදර ගැන හිතනකොට, ඔබ දරුවා ගැන හිතනකොට, ඒ දේ දැන් තෙන තියෙන දෙයක් හැටියට හිතනවා නම් පින්තුනි අපිට බොහෝ විට එහෙම තමයි හිතෙන්නේ නේ. කාම ලෝකයේ දෙයක් ගැන ඒ වගේ ඔබ සිතුවිල්ලක් හිතනවා නම් ඔබ නැවත ඒ පරිසරයේ ඉපදෙන්නට ඔබ සුදුසුකම් ටික හදාගෙන ඉන්නේ. ඒ සුදුසුකම් ටික හදාගන්නේදී ඔබ පින්දහම් කරලා, දාන ආදී පින්දහම් කරලා නම් ඒ මානසිකත්වයෙන් ඉන්නේ. ඒ පින් සමරණ සංසනි සෞභ සුගතිගාමී වෙයි. නමුත් අපි කාම ලෝකයේ ඉපදෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් එහෙම ඉන්න ගමන් ධ්‍යාන වඩලා ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන මට්ටමේ මනසකින් ඒකතිය කියලා හිතාගෙන හිටියොත් අපේ රූප භවය නැවති භවයට නැවති යන්නට සූදානම් වෙන්නේ. ඒ වගේම රූපය දුරු කරලා අරූපාවචර පිළිබඳව මානසිකත්වයේ තිරණ අපි ඉන්නේ. සිත මිස කය නැති බඹලව සතර කිවෝ වගේ කය නැති සිතක් විතරක් තියෙන ලෝකයකට යන්නට අප මනස හදාගෙන ඉන්නේ. මේ තුනම පිනතුනේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර වශයෙන් සංස්කාර සිතුවිලි අපි රැස් කරමින් ඉන්නේ. ඒ සිතුවිලි රැස් කරමින් තමයි අපි සසර සුගතිගාමී වුණේ, සසර දුගතිගාමී වුණේ. බුදුදහමෙන් අපට දේශනා කරන්නේ මෙන්න මේ ඕග හතරෙන් අපට කියන්නේ, භවෝගයෙන් කියන්නේ මෙන්න මේ ඕගේ ඉක්මවල යන්න. යමක් හිතනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. දැන් හිතෙන්නේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි, දැන් මේ මොහොතේ මනසේ හටගන්න සිතුවිල්ල කියන එක අපි දකින හුරු වෙන්නට ඕන. එහෙම හිතුවොතින් අපි ටිකෙන් ටික භවෝගයේ ඉක්මවන කෙනෙක් බවට පත් වෙනවා. දිට්ඨි යෝගය කියලා එකක් තියෙනවා. දිට්ඨි වාක් තියෙනවා. පෙනුතුනේ දෘෂ්ටි 62ක් තියෙනවා. ඒ දෘෂ්ටි ඔක්කොම සාස්ත්‍ර උච්ඡේද කියන දෘෂ්ටි දෙකට අයිති කරනවා. ඒ දෙකත් නැවත සක්කාය දිට්ඨිය මත පදනම් වෙලා තියෙනවා කියලා කියනවා. පින්නතුනේ අපි යමක් ගැන හිතනකොට අපි හිතනවා නම් මේක කලින් තිබ්බා කියලා, ඒකට කියනවා සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. අපි හිතනවා නම් කිසිම දෙයක් නැහැ කියලා, ඒක දෘෂ්ටියක්. ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. පින්නතුනේ බුදුදහමේ ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. ඇත කියන්නේ දෙකින් දෙකටම තියෙනවා කියලා, නැත කියන්නේ මොකුත් නැහැ කියලා. බුදුදහමේ ඇත කියලා කියන්නේත් නැහැ, නැත කියලා කියන්නේත් නැහැ. මෙන්න මේ ඇත නැත නැමැති අන්ත දෙකෙන්ම දුර වෙලා අස්මින් සති ඉදං හෝති, හේතු ටික තියෙනකොට තියෙනවා. අස්මින් අසති දන්න හෝති, හේතු ටික නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියන මේ දෙපැත්තම එක විට විස්තර කරන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ දෙකම ඉක්මවල යන පුළුවන් නම් එක විට. හේතුන් ඇති වෙනකොට මේ අවබෝධය ඇති වෙනවා කියලා දකිනවා නම් නැත කියන අන්තයට යන්නේ නැහැ. හේතු ටික නිරුද්ධ වෙනකොටම මේ අත්දැකීම නැති වෙනවා කියලා දකිනවා නම් ඇත කියන අන්තයට යන්නේත් නැහැ. පින්නතුනේ මේ දෙකම එක විට දකින හුරු වෙන්නට ඕන. අන්නේ හුරු වෙන මනසක් ඇති කර ගැනීම තමයි පින්නතුනේ දිට්ඨි යෝගෙන් දුර වෙනවා කියලා කියන්නේ. අවිද්‍යා යෝගයත් යෝගයත් මේට අයිතිය පින්නතුනේ මේ දුක හට ගැනීම හා නැතිවීම පිළිබඳ අවබෝධය. අපට පින්නතුනේ යම් තාක් දුක් වේදනා ඇති වුණා නම් ජීවිතේ යම් දෙයක් ගැන කලකිරුණා නම්, යම් දෙයක් ගැන හිතේ සංවේගයක් දුකක් හටගත්තා නම්, ඒ හටගත්තේ කුමක් හින්දද? ඒ හටගත්තේ අතීත අරමුණක් සිහි කරනකොට. ඒ සිහි කරන අතීත අත්දැකීම නැවත තාම ඒ විදියටම තියෙනවා කියලා හිතාගෙන ඉඳීම. වැරදි වැඩක් කරගෙන ගැන මතක් වෙනකොට නැවත නැවතත් හිතේ පාරනව මේකනේ. යා වෙනුවෙන් දොස් නැගෙනවා හිතේ, බනිනවා. ඇතැමිට යා වෙනුවෙන් විරුද්ධ ප්‍රකාශ නිකුත් කරනවා. තාම අතීත අත්දැකීම් වල මෙයා ජීවත් වෙනවා. පින්නතුනේ අපට බුදුදහමෙහි ආස්වාදය ලැබිලා නැහැ මේකයි. ඒ නිසා ටිකෙන් ටික අපි හුරු වෙනකොට පින්නතුනේ මෙන්න මේ කෙලෙස් වලින් අපි හිත මුදව ගන්නවා. අවිද්‍යාව හිතේ මනසට දුක් ඇති වෙන මෙන්න මේ අවබෝධයේ නැති නිසා නේද කියන අවබෝධය අපට ලැබෙනවා. අපි දුකට හේතුව තේරුම් ගන්නවා. පින්නතුනේ යම් තාක් අවස්ථාවක හිතට රාගයක් ඇති වුණා නම්, යම් කිසි අවස්ථාවක හිතට ද්වේෂයක් ඇති වුණා නම්, හොඳට මතක තියාගන්න. එහි මොහොතේ අපි කොතනද ජීවත් වුනේ? ඒ මොහොතේ අපි ජීවත් වුනේ අතීත අත්දැකීමක. අපට වර්තමානයේ හරියට සතියෙන් සහ නුවණින් ජීවත් වුණොත් පිණුතුනි, ඒ මොහොතෙහි මේ මුළු ලෝකයම නැති වුණත් කිසිදු කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපේ මනසට දුකක් දෙන්න. ඒ මොහොතේ ආ උපරිම සිහියෙන් ඉන්නේ. පිණුතුනේ අපේ උදාහරණයට කියන කතාවක් තියෙනවනේ, නිතර අපි යොදාගන්න කතාවක්. මීට කලින් අපි හුඟක් කාලයක් එක සඳහන් කළා බන්දුල මල්ලිකාව පිළිබඳව. බන්දුල මල්ලිකාවගේ කතාව පිළිබඳව. බන්දුල මල්ලිකාව කියන්නේ පින්නතුනේ බන්දුල සේනාධිපතියගේ බිරිඳ. මල්ලිකාවන් දෙන්නෙක් හිටියේ බුදුදහමෙහි. බෞද්ධ සාහිත්‍යයේ එක මල්ලිකාවක් තමයි කෝසල මල්ලිකාව. අනිත් මල්ලිකාව බන්දුල මල්ලිකාව. පින්නතුනේ බන්දුල මල්ලිකාව දිනක් ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරමින් හිටියා. දානේ පූජා කරමින් ඉන අවස්ථාවේදී පින්නතුනේ සේවකාවක් අතින් බාජිනියක් බිමටල පුඩු වුණා. සරුවත් හාමුදුරුවෝ කියනවා මල්ලිකාව කනගාටු වෙන්නේ කොයි බින්දින දේවල් බින්දිනවා තමයි කියලා. එහෙම කියනකොට පින්නතුනි මල්ලිකාව ඊට කලින් රාජ දූතෙක් ඇවිල්ලා ලියුමක් දුන්නා. ඒ ලියුමත් බලලා ඒකත් ඉනේ ගහගෙන තමයි දාන බෙදෙමින් හිටියේ. ඒ ලියුම පෙන්නවා ස්වාමීනි, මම මේ බාජිනියක් පුඩු වෙච්ච වෙලාවේදී කනගාටු වෙන කෙනෙක් නෙවෙයි. මට ඊට වඩා ලොකු අනතුරක් දැන් මේ වෙලාවේ තියෙන්නේ. ලියුමේ මොකද තියෙන්නේ? ඔව් පින්නතුනි ලියුමේ තියෙන්නේ මේ දානේ පූජා කරන වෙලාවේදී මේ බන්දුල සේනාධිපතියත්, සේනාධිපති කියන්නේ හමුදාවේ ප්‍රධානියා කොසල රජතුමාගේ. පින්නතුනි මෙන්න මේ සේනාධිපතියත් ඔහුගේ පුතාලා 16 දිනක් කොහේට වැඩ ගන්නක් හිටියා කියලා සඳහන් කරන නියුළු පුතුරු පුතාලා හුඟක් හිටියේ. මේ දරුවෝ ටික ඔක්කොම පින්නතුනි යුද්ධයකට ගිහිල්ලා හිටියේ. අර ලියුමේ මොකද තියෙන්නේ? ඔලියුමේ තියෙන්නේ අර ස්වාමියා දරුවෝ ටිකත් ඔක්කොමත් යුද්ධයේදී ජීවිතක්ෂයටපත් වුණා කියලා. ඒ ලියුමත් බලලා ඒකත් ලියුම නවාගෙන ඉනේ තියාගෙන තමයි මේ දානෙ මෙතනින් හිටියේ. පින්නතුනේ බන්දුල මල්ලිකාව කියන්නේ සෝවන්නල හිටිය කෙනෙක්. සෝවන්නල හිටියත් කෙනෙකුට අඬන්න පුළුවන් ආනන්ද හැමරොත් ඇඬුව බුදුහර නැති වෙච්ච වෙලාවේ. නමුත් පින්නතුනේ හරියට සෝවන් වෙන්න ඕනක් නැහැ. හරියට මේ ධම තේරුම් අරගෙන පින්නතුනේ හරියට ඒ මොහොතේ සියෙන් හිටියොත් වෙන ඕනම දුකක් පින්නතුනේ ඒ මොහොතේ නිරුද්ධ වෙන විදිහට මනස තියන්න පුළුවන්. මේක සාන්දෘෂ්ටික ධමයක්. මේක අකාලික ධමයක්. ඒ අකාලික වූ සාන්දෘෂ්ටික වූ ධමක ලක්ෂණය මේක. ඒ නිසා එක පැත්තකින් දැනුම තියෙන්න ඕන, අනිත් පැත්තෙන් ඊට නොදෙවෙන විදිහට පින්නතුනේ සතිය සිහිය දිනු කළ තියෙන්න ඕන. ඒ සිහිය දිනු කිරීමේ ප්‍රධානම කාරණයක් තමයි පින්නතුනේ සමතේ දිනු කිරීම. නිතරම කමඨහනකින් විශේෂයෙන් ආනාපානසති භාවනාව භාවිත කරමින් හිත වර්තමාන මොහොතේ තියෙන වේලාව ටිකෙන් ටික වැඩි කරගන්න. අපේ හිතේ නිතරම ස්වභාවය තමයි අතීත අරමුණ වලට යනවා, අනාගත අරමුණ වලට යනවා. පින්නතුනේ මෙන්න මේ දෙපැත්තට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරලා හිත සමබර කරලා හිත මැදහත් කරලා හිත වර්තමානයේ නැමැති ඊටාම ලස්සන කාමරය මත, ලස්සන නිවස මත අපව රඳවන්නේ මෙන්න මේ ආනාපානසති භාවනාව විසින්. මේ භාවනාව තමයි පින්තුනේ බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙන භාවනාව, රහතන් වහන්සේලා බොහෝ දිනක් වඩන භාවනාව ආනාපානසති භාවනාව. මේකේ මූලිකවම කරන්නේ පින්තුනේ හිත අතීත සහ අනාගත කියන දෙකට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරලා හිතේ පැද්දෙන ගතිය අඩු කරලා හිත වර්තමානයට උපරිම වශයෙන් මේ වර්තමාන මොහොතේ සිදුවන දේ ගැන අප හිත දිග වේලාවක් හඳවා ගැනීම. පින්නතුනි නිවන් දොරටුව අපට උපතින්ම ලැබිලා තියෙන්නේ. අපි මුලින්ම අඬලනේ මේක පටන් ගත්තේනේ හුස්ම ගන්නනේ. ඒ මොහොතේ පටන්ම පින්නතුනි භාවනා කමඨහනක් ලැබිලා තියෙන්නේ. හරියට පින්නතුනි අපි තේරුම් ගත්තොතින් මේ කමඨහනම ශරීරයේ ජීවත් කරවන්න දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට නැගෙන ආස්වාස ප්‍රස්වාස කියන මේ හුස්ම ගැනීම පින්නතුනි නිවන් දොරටුවක් බවට අපිට පත් කරගන්න පුළුවන්. අද ලෝකේ පින්නතුනි බොහෝ දෙනෙක් මනෝවිද්‍යාඥයන් ඒ වගේම දාර්ශනිකයන් බොහෝ දෙනෙක් පින්නතුනි පසුගිය අවුරුදු 40 50 30 කරපු සියලුම අධ්‍යයන වලින් සියලුම පර්යේෂණ වලින් එක හෙළාම දක්වන ස්ට්‍රෙස් අඩු කිරීමේ ප්‍රධාන කමඨහනක් විදිහට දක්වන්නේ ප්‍රධාන උපදේශයක් විදිහට දක්වන්නේ මොකද්ද? බ්‍රීදින් මෙඩිටේෂන් එක. පින්වතුනි බුදුහාමුදුරෝ අවුරුදු 2600කට කලින් ඒකායනෝ අයං බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්දවන සමතික්‍රමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥාය සදිගමාය කියලා දේශනා කරේ මේකමයි. සියලු දුක්ඛම් කටල වලින් දුරු කරන්න තියෙන ඒකායන මාවත විදිහට දේශනා කරන්නේ සතිමත් බව විශේෂයෙන් ආනාපාන සතිය දිනු කිරීම. පිනුතිනි මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික රෝගීන්ගේ මානසික පීඩා දුරු කිරීම සඳහා කරපු පරීක්ෂණ වලින් ප්‍රධානම වශයෙන් සඳහන් කරන දෙයක් තමයි වර්තමාන මොහොතෙහි පුද්ගලයාව හඳවන්නට සිත තියන්නට මඟ පෙන්වනවා. ඒ සඳහා උපදෙස් දෙනවා. මේ පිනුතුන් හුඟක් දැන උගත් අය මේ පිනුතුන් පොතපත කියවන අය මේකත් කියවනකොට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් පිනුතුන් මේ ගැන එන්න එන්නම පරීක්ෂණ කරනවා. එන්න එන්නම ප්‍රතිඵල නිකුත් කරනවා. පිනුතුනි අපට බුදුදහම ඇතැමිට උපතින්ම ලැබුණු නිසා අපට සමහර අයට මේ වගේ නෑ වටින්නේ නෑ. නමුත් විද්‍යාඥයේ කනාවරණය කරොත් අපට වටිනවා එතකොට. එතකොට තමයි අපට මතක් වෙන්නේ බුදුදහම. පින්නතුනි මහා නිධානයක් මහා ධම්මග නිවී සැනසෙන මගක් බුදුදහම තුලින් අපට දේශනා කළා කියනවා. ඒ නිසා විනාඩි 5කින් පටන් ගන්න. ආනාපාන සති භානාව, මෛත්‍රී භානාව මේ කමඨහන ඔස්සේ ටික හිත දිනු කරන උත්සාහ කරන්න. මේක තමයි පින්නතුනි සැබෑලෙසම අපි අපට උදව් කරනවා නම් ඇත්තටම තමන් තමන්ට ආදරේ නම් අපි හැම දෙනෙක් තමන්ට ආදරේනේ නේ. පින්නතුනි තමන්ට ආදරේ නම් දරුවන්ට සලකල විතරක් බෑ. ගියදොර හැදුවට විතරක් බෑ. රූපේ ලස්සන කරාට විතරක් බෑ. තමන් තමන්ට ආදරේ නම් හිත ලස්සන කරගන්න. හිත ලස්සන කරගන්න නම් පින්නතුනි ඒකේ පළවෙනි ගමන් මග තමයි හැකිතාක් මෛත්‍රිය භානාව කරන්න. ඊළඟ පියවර තමයි හැකිතාක් දුරට ආනාපාන සතිය කරන්න පුළුවන් හැකියාව ශක්තිය ටිකෙන් ටික වැඩි කරගන්න. තත්පරේ තත්පරේ හරි වැඩි කරගන්න. පින්නතුනි මෙන්න මේ තුලින් අපට දහමට පිවිසෙනට ලොකු දොරටුවක් විවෘත වෙනවා. මෙන්න මේ කාමෝග, භවෝග, ditthiyoga, අවිජ්ජාෝග කියන මෙන්න මේව පසු කළ ගිහිල්ලා යම් කිසි කෙනෙක් මෙන්න මේ සම්මා සතියත් ඒ වගේම සම්මා ඥානියත් කියන මෙන්න මේ දෙක දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පින්නතුනි ඒතනත් ආර ඔරුවක් උපයෝගී කරගත්ත ගඟෙන් එතරවන්න. ඒ ඔරුව කියලා කියන්නේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ගඟේ මෙතර කියලා කියන්නේ සක්කාය දිට්ඨිය, ගඟේ සැඩපාර හතර කියලා කියන්නේ අර භව ඕගාදී හතර. ඊට පස්සේ අර ඔරුව පාරුව කියලා කියන්නේ ගඟෙන් එතර වෙන තියෙන මාර්ගය මාවත. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය පෙරට කොට ගත්තෝ සම්මා සමාධියන් අවසන් වන මේ අංගාට. ඔරුව තිබ්බට විතරක් බෑ. පින්නතුනේ තමන්ගේ දෑත දෙපයෙන් උත්සාහ කරන්න ඕන, වීරය කරන්න ඕන. එක අද්දෙහිකින් වතුර ළඟට ගන්නට ඕන. පිටිපස්සේ පාද දෙකෙන් වතුර දුරස් කරන්න ඕන. ඉදිරි අද්දෙකෙන් වතුර ළඟට ගන්න වගේ තමයි කුසලිය දිනු කරන්න ඕන. නූපක් කුසල උපදවා ගන්නට ඕන. උපන් කුසල වැඩි දිනු කර ගන්නට ඕන. පිටිපස්සේ දෙපයින් වතුර පිටිපස්සට ගන්නා වගේ නූපන් අකුසල් නොයිපව ගන්නට ඕන. උපන් අකුසල් දුරු කරන්නට ඕන. මෙන්න මේ වීරියෙන් පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පහර උපයෝගී කරගෙන සතර ඕග නැමැති මේ සැඩපහරෙන් එතර වෙලා ඒතනට පියවරෙන් පියවර අපි කියවනේ මැද තැන් තැන් වල නවතිනවා කියලා. ඒ නවතින තැන් තමයි එක තැනක නවතිනවා ටිකක් දුර ගිහලා සෝවාන් වෙනවා, අනෙක් තැනදී සකදාගාමි වෙනවා, අනෙක් තැනදී අනාගාමි වෙනවා. ඔක්කොම ටික පසු කරලා ඊළඟ ඉවුරටම යනවා. කියාට පස්සේ පින්නතුනි මෙයා සසර නැමැති සැඩපහරෙන් සැඩපහර හතරෙන් යා ඉක්මලා ඊළඟ ෂේම භූමිය කරා ළඟා වෙනවා. ඒ ෂේම භූමිය කියන්නේ කොහරද? ඒ කියන්නේ නිර්වාණය. ඒ නිර්වාණය නැමැති ෂේම භූමියට ගියාට පස්සේ පිනුතුනේ අර තමන් පසුපස්සේ මෙතෙක් එළවාගෙන ආපු අර සර්පයන් හතර දෙනාට ඊට පස්සේ මුහුත් කරන්න බෑ. ඒ කියන්නේ පිනුතුනේ මේ රහත් වෙච්ච කෙනා ශරීරය අත්හරිනවද? ශරීරය අත්හරින්නේ නෑ. එදා එයාගේ ශරීරය පරිහරණය කරනවා. එයා එදාට යා ශරීරය පරිහරණය කළා බණ ගහම් ලෝකෙට කියනවා. ලෝකෙ මිනිස්සුන්ට යහපත කරන්න පින්ඩපාත යනවා ඒ ශරීරය උපයෝගී කරගෙන. නමුත් පිනතුනේ ඒ ශරීරයට එන දුක් වේදනා ටික ඔහු එදාට තමන්ගේ හැටියට ගන්නෙ නැහැ. ਉਸ සංකෑදීට දුරු කළා. අසුමානය සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙක් විදියට මහලු වීමේ දුක එදාට ඔහුට එන්නේ නැහැ. අර සතර මහා භූත රූප වලින් එන වේදනා ටික ඔහුට එදාට එන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු එදාට ශරීරයෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. ඔහු එදාට මනසින් ජීවත් වෙන්නේ. අද අපි ජීවත් වෙන්නේ ඇහැට දකින රූපය පදනම් කරගෙන. අද අපි ජීවත් වෙන්නේ කනට ඇහෙන ශබ්දය පදනම් කරගෙන. අද අපි ජීවත් වෙන්නේ නාසිකට ලැබෙන ගඳ සුවඳ පදනම් කරගෙන. ඒ මත පිහිටලා අවිද්‍යාවෙන් අද අපි ඉන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ පංච විඥානයන් පිළිසිඳ දැනලා මේ පංච විඥානෙන් ඉක්මවලා මනෝ විඥානය තුළින් ලෝකීය දකිමින් ජීවත් වෙන පුද්ගලෙක්. එදාට ඔහුට තමන්ගේ ශරීරයේ මහලු වීම තමන් මහලු වීමක් විදිහට දකින්නේ නැහැ. ඔහු මේ සිද්ධිය විතරයි දකින්නේ. එදාට ඔහු ශරීරයේ පිළිබඳ වාසාව දුරු කරයි, තමන්ගේ ශරීරයේ පිළිබඳ වාසාව දුරු කරයි කියලා කියන්නේ ඒ දුක ඉක්මවයි කියලා කියන්නේ. එදාට ඔහුට අම්මා තාත්තා මැරිච්ච දුක එදාට එන්නේ නැහැ. එදාට අම්මා තාත්තගේ මළගෙදරට සහභාගී වෙන්න පුළුවන්. අම්මා තාත්තගේ මළගෙදරදී රහතන් වහන්සේ ගිහිල්ලා ගුණකථනයක් කරන්න පුළුවන්. ඒ අම්මා තාත්තගේ මළගෙදරට රහතන් වහන්සේලා සිය ගණනක් සමග පන්සලට සහභාගී වෙන්න පුළුවන්. ඒ රහතන් වහන්සේගේ අනිත් සහෝදර සහෝදරයන් හඬා ගැලපෙද්දී අම්මා තාත්තා වෙනුවෙන් රහතන් වහන්සේ උපේක්ෂා සාගතව ධර්ම සංවේගයෙන් ඉන්නවා. ඇයි ඒ හඬන වැළපෙනාය හඬන්නේ මොනවා කියේද? මගේ අම්මා සැලකුවේ මෙහෙමයි, තාත්තා සැලකුවේ මෙහෙමයි, අර අතීතයේ තුල ජීවත් වෙමින් අර සැලකපු ඇඳුම් ටික සෙල්ලම් බඩු ටික බදාගෙන තමයි එදාට හඬන්නේ. මනසින් අල්ලගෙන කයින් නෙවෙයි. රහතන් වහන්සේ එදාට දන්නවා ඒ සෙල්ලම් බඩු ටික දැන් පොළොවට පස් වෙලා ගියේ. අර අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතය අල්ලගෙන ලෝකය හඬද්දි වැළපෙද්දී රහතන් වහන්සේ අතීතයේ ඉක්මවලා උපරිම වශයෙන් වර්තමානයේ ප්‍රඥාවෙන් සතිමත් බවෙන් ජීවත් වෙනවා. පින්තුනි මෙන්න මේ දහම් මගයි ආසිවිසෝකම් සූත්‍රයෙන් අපට විස්තර කරන්නේ. ඒ නිසා මුලින්ම පියවර ටික මතක තියාගන්න. මුලින්ම හමු වෙන සර්පයන් හතර දිනා කියලා කියන කවුද? සතර මහා භූත රූප ශරීරයේ තියෙන දැඩි ගතිය, ශරීරයේ තියෙන වැගිරෙන ගතිය, ආපෝ ගතිය, ඒ වගේම රස්නෙ ගතිය, ඒ වගේම වායෝ ගතිය කියලා මෙන්න මේ හතරට කියනවා සතර මහා භූත රූප කියලා. ඒ හතර ඉක්මවල ඊළඟට යනකොට හම් වෙන්නේ කවුද? ඊළඟට හමු වෙනවා සතුරන් වදකයන් පස් දෙනෙක්. ඒ වදකයන් පස් දෙනා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ ඒ සතුරන් බවට පත් වෙන්නේ මේ නිරුද්ධ වෙච්ච පහ නැවත තියනවාය කියලා නැවත ජීවත් කරනවා නම් අපි. අහවලා මට බැන්නා, අහවලා මගේ දරුවන්ට මෙහෙමයි කළේ, අහවල් තැනැත්ත මට ආදරය කළා, මෙන්න මේ වගේ අතීත අත්දැකීමක මේ නිරුද්ධ වෙච්ච දේ ඔබ ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ පංච උපාදානස්කන්ධයෙන් නැමැති සතුරන් පස් දෙනාගෙන් බැටකමෙන් ඉන්නේ. පුතාල දෙන්න ගැන හිතනකොටම පුතාල දෙන සෙල්ලම් කරන හැටි පේන නැහැටි බල බල ඉන්නවනම් ඒ දැන් පංච උපාදානස්කන්ධය මත ඉන්නේ. ඒක මතක් කරාට වරදන්නේ නැහැ. මතක් කරනකොටම දැනගන්න ඕන දැන් මේ ඒ සිද්ධිය නෙමෙයි මතක් කරන්නේ. දැන් ඒ සිද්ධිය නිරුද්ධ වෙච්ච අතීතය මනෝවිඥාණයෙන් දැන් මේ වර්තමානයේ සිහි කරනවා කියලා දකින්නේ. එතකොට අර පිහිනන පුතා නෙමෙයි මතක් වෙන්නේ. දැන් ගෙදර ඉන්න පොත් බලන පුතා දැන් මතක් වෙන්නේ. පින්නතුනි අන්න ඒ පහ ඉක්මවල යනකොට ඊළඟට හමු වෙන නන්දි රාගය කියලා කියන්නේ තමන් පිටපත් වෙන වදකයා, මිතුරු වෙසින් එන වදකයා, තෘෂ්ණාව. මේක ඉතාම සියුම් විදිහට පින්නතුනි විවිධ ක්‍රමයෙන් අපෝ පීඩාවට පත් කරනවා, දේවල්ට ආසාව ඇති කරනවා. ආසාව ඇති වෙන්නෙම පින්නතුනි ආසාව ඇති වුණාට ආසාව නැති කරන්න කියලා බුදුදහමේ කියන්නේ නැහැ. ආසාව නැති කරන්න කියලා දානෙම දේශනා කළා තියෙනවා. නමුත් පින්නතුනි කොච්චර අපි දන් දුන්නත් සම්පූර්ණම තෘෂ්ණාව නැති කරන්න බෑ. හැබැයි යම් කිසි මට්ටමකට නැති වෙනවා. සැලකිතු මට්ටමකින් නැති වෙනවා. දානය තමයි පින්නතුනි මේ ධම්මගේ පළවෙනි පියවර වන්නේ. හිතේ තියෙන මේ දැඩි ලෝභය දුරු කිරීම සඳහා පරිත්‍යාගය හුරු වෙන පින්නතුනි. මේ පරිත්‍යාගය තුළින් ඔබේ ජීවිතය හරිම ලස්සන කරනවා. ඒ විතරක් නෙමෙයි දන් දීම තුලින් පින්නතුනි ඔබට හොඳම කල්යාණ මිත්‍රයන් ටිකක් මුණ ගැහෙනවා. මේක අමතක කරන්න එපා. දානේ දෙනක පින්නතුනි ආවට ගියාට දෙන්න එපා විසි කරන්න වගේ. අත් දෙකෙන් දෑතෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන්න. ඒ පරිහරණය කරන්නට යහපතක් වෙන විදිහට දෙන්න. ඒක පින් වැඩෙන විදිහට දෙන්න. ඒ දානේ තුලින් ඔබට මහා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙනවා. ඒ දානේ තුලින් ඔබට ධර්මය ලැබෙනවා. පින්නතුනි අපි හොඳට පැහැදිලිවම දැකපු දෙයක් තමයි හොඳම සත්පුරුෂයන් මුණගැහෙන්නේ? හොඳම කල්යාණ මිත්‍රයන් හමු වෙන්නේ? හොඳම දහම් කරුණු හමු වෙන්නේ කාටද? පරිත්‍යාගශීලියයි. පරිත්‍යාගශීලී කියලා පින්නතුනේ මේ පින්නතුනේ දින ඔක්කොම දේවල් මේ දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අඩු ගානේ පින්නතුනේ කාලයෙන් ශ්‍රමයෙන් අනිත්‍ය වෙනුවෙන් කැපවීමක් කරන්න. අනිත්‍යයට උපකාරයක් කරන්න පුළුවන් මානසිකත්වයෙන් නිතරම ඉන්න. අනිත්‍යය නගා සිටුවන් අනිත්‍යගේ දුකට පිහිට වෙන මට්ටමේ මානසිකත්වයක නිතරම ඉන්න. ඒ කියන්නේ ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් කියලා. පින්නතුනේ නමුත් ඒ කොච්චර අපි පරිත්‍යාගශීලී වුණත් සම්පූර්ණයෙන්ම අපට තෘෂ්ණාවෙන් නිරුද්ධ වෙන්න බෑ. අපේ හිතේ අනුසේ වශයෙන් මේක රැස් වෙනවා. අන්නේ අනුසේ ටික නැති කරන්නම් අපට පින්නතුනේ මේ පංච උපාදස්කන්ධයේ හට ගැනීම නිරුද්ධ වීම නුවණින් දකින්නම වෙනවා. ඒ දකින්න තමයි පින්නතුනේ ලෝකෙට තියෙන ඇලීම ටිකෙන් ටික අඩු වෙන්නේ. එතකොට ඒ සමගම නන්දි රාගය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ තමන් ආයතන කුසලතාවයෙන් යුක්ත කෙනෙක් බඩපත් වෙනවා. ඇසට රූපයක් දකිනකොටම ඇසේ රූපය රඳවගන්නේ නැහැ. ඉතුරු කරගන්නේ නැහැ. කනට ශබ්දයක් අහලා කන තුල ශබ්ද ඉතුරු කරගන්නේ නැහැ. මේකට කියන්නේ පින්නතුනි දිත්තේ දිට්ඨමත්タン කියලා. දිත්තේ දිට්ඨමත්タン පින්නතුනි මේ පින්නතුන අහ ඇති මේ සම්මුත් සසුනේ හිටිය ඉතාම සුවිශේෂී දක්ෂතම කෙනා කවුද? ඉක්මනිම රහත් වෙච්ච කෙනා කවුද? ඉතාම අඩෝ ඔව් බොහොම හොඳයි. කවුද? ඔබාහිය ඔබාහිය දාරුචීරිය බොහොම හොඳයි. පිනුතුනේ බාහිය දාරුචීරිය තමයි ඉක්මනින්ම. ਉਹ තමයි සුපිරිම දක්ෂයා මේ සාසනෙ හිටිය. සරුවත් මහරවත් එක්කර දක්ෂුනේ නැහැ. සරුවත් මහරව ප්‍රඥාවෙන් වැඩි. නමුත් පිනුතුනේ බාහිය දාරුචීරිය කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවිත පරිත්‍යාගයෙන් අර පර්වතයක් මුදුන නැගලා ඉනිමග බිමට දානා භාවනා කරපු කෙනා. ඒ කරපු පරිත්‍යාගයේ ප්‍රතිඵල විදියට බුදුහාඳු ඉතාම වචන කිහිපය වාක්‍ය කිහිපය බාහිර කිව්වේ. ඒවන් හිතේ බාහිය සිකිතම්බන් දෙක්කේ දෙක්කමත්තම් භවිස්සතේ සුතේ සුතමත්තම් භවිස්සතේ මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා. බාහිය ඇසින් රූපයක් දැක්කනම් ඒ දැකීමට විතරක් අවසන් කරගන්නේ ඉතුරු කරගන්න එපා කියලා. ඉතුරු කරගන්න එපා කියලා කිව්වේ පින්නතුනේ අමතක කරන්න කිව්වා නෙවෙයි ඈ. හොඳට මතකද බුදුදහම වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමේ අමතක කරන්න කියලා කොහෙවත් නැහැ. බොහෝ මනෝවිද්‍යාඥයන් කියන්නේ අතීතය අමතක කරන්න අනාගතය අමතක කරන්න කියලා. බුදුදහමෙන් එහෙම දහමක් කියන්නේ නැහැ. බුදුදහමෙන් කියන්නේ සතිමත් බව දිනු කරන්න, සතිමත් බව දිනු කරන්න මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා පින්නතුනි. මතකේ වැඩි වෙන රහතන් වහන්සේට මෞකසී හිටිය කාලෙත් මතක කරගන්න පුළුවන්. අභිඥානාදී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපසර සීකරන්න පුළුවන් එක දිගට. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නැති විදියට අප්‍රමාණ කල්පයන් ආපසර සීකරන්න පුළුවන්. මතකේ නෙවෙයි වරද. පින්නතුනි යමක් සිහි කරනකොට ඒ දේ තියෙන දෙයක් Taman සිහි කරන්න කලිනොත් ඒ දේ තිබ්බා කියලා හිතන එකයි කෙලස් කියලා කියන්නේ. ඒකයි පින්නතුනි රාගයට ద్వේෂයට හේතුව. ඒ නිසා සිහි කරනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. දැන් මේ සිහි කරන්නේ සැබෑ සිද්ධිය නෙවෙයි. දැන් මේ සිහි කරන්නේ මනසයි කියලා. දැන් දරුව සිහි කරනකොටම පුතා මතක් කරනකොටම පුතා ඉස්කෝලේ ගිය හැටි විශ්වවිද්‍යාලේ ගිය හැටි මතක් වෙනකොටම ඒ මතක් කරාට ගැටලුවක් නැහැ. නමුත් Taman දක්ෂ වෙන්න ඕන. දැන් මේ Taman මතක් කරන්නේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි. දැන් මේ මතක් කරන්නේ Tamanගේ මනසයි කියලා. මෙන්න මේ හැකියාව පින්නතුනේ එන්න එන්නම අපේ දක්ෂතාවය වැඩි වෙන්නට ඕන. මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. ඒ වගේම පින්නතුනේ බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ ආදියට තමන්ගේ අභ්‍යන්තර ගුණ රුවන් පැහැර ගන්න ඉඩ දෙන්න එපා. ඔබේ තෙන හිතේ තැම්පත් බව හිතේ සතුට නැති කරන්න බාහිර රූප සමහරය පෙන්නයි. හොඳට රසවත් සුවඳ හමන ආහාර ඔබට දෙයි කවටයකින් හම්බෙන්නේ පින්නතුනේ රැවටෙන්න එපා ඒකට. හොඳට කැම කන්න. නමුත් පින්නතුනේ නාසයේ ළඟදී දිව ළඟදී තමන් රැවටෙන්න එපා. තමන් මුලා වෙන්න එපා. හොඳ සිහියෙන් කැම බීම ටික අනුභව කරන්න. එහෙම නැති වුණොත් අපි අදක්ෂයන් වෙනවා. අපි දක්ෂයන් වෙලා රාතන් වහන්සේලා කියලා කියන්නේ මම දක්ෂයෙක් වෙලා පින්න පාතේ වඳනවා. මම දක්ෂයෙක් වෙලා ඇසින් රූප බලනවා. මම දක්ෂයෙක් වෙලා නාසයෙන් ගඳ සුවඳ විඳිනවා කියලා කියනවා. දක්ෂයෙක් වෙලා කරන්නේ නුවණින් කරන්න පුළුවන්. බඩ පිරෙන්නම කන්න පින්නතුනේ කෑවට වරදක් නැහැ. නමුත් ඒක සිහියෙන් කරන්න. ඉතාම සිහියෙන් ඒ මොහොතේ ඇතිවන රසයක් විදිහට දකින්න. පිඟානේ කැම දිහා බලාගෙන කටේ රස විඳිනකොට හිතන්න එපා මේ දැන් රස විඳින්නේ පිඟානේ තියෙන කැම ටික කියලා. පිනතින අපේ තියෙන අවිද්‍යාව කොහමද? දිවේ රස විඳින්නේ පිඟාන දිහා බලාගෙන නේ. පිඟානේ තියෙන කැම ටිකද දැන් Taman රස එන්නේ? ඔබ කටේ යම් කිසි රසයක් විඳිනව නම් රස විඳින්නේ දැන් පිඟානේ තියෙන කැම ටික නෙවෙයි. ඒ ඔබ රස විඳින්නේ දැන් කටේ මිශ්‍ර වෙලා තියෙන කැම ටික. ඒ නිසා ඔබ දක්ෂයෙක් වෙන්න අන්න ඒක දකින්න. අන්න එදාට තමයි අපි දක්ෂයන් වෙලා කැම අනුභව කරනවා කියලා කියන්නේ. දැන් අපි පිනතුනේ අපි දක්ෂයන් නෙවෙයි. පිඟානේ තියෙන ලස්සන කැම ටික බල බල ලස්සන බල බල තමයි ඒවා මේ කටේ තියෙන කියලා හිතන් ඉන්නේ නේ. පින්නතුනේ දැන් මේ කටේ තමන් රස විඳින කැම ටික දැන් පිඟානේ තියෙන කැම ටික නෙවෙයි. දැන් රස විඳින කැම ටිකේ ලස්සන බලන්න ඕන නම් අතට අරගෙන පිඟානේ කියලා බලන්න ලස්සනද කියලා. පින්නතුනේ මේක තමයි ජීවිතය අර්ථය. අපි යම් තාක් විදියට පින්නතුනේ ජීවිතයේ රසයක් ආස්වාදයක් වින්දනම් අපි වින්ද පින්නතුනේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධේ නැමැති මෙන්න මේ ගැඹුරට බැහැලායි අපි මේ රස විඳලා තියෙන්නේ. අපි ඒක නොදන්න නිසා අපි බාහිර දෙයක් තියනවා කියලා බාහිර දිහා බල බල තමයි පින්නතුනේ රස විඳින්නේ වෙනත් දෙයක්. ඒ නිසා අපි දක්ෂයන් වෙනවා කියලා කියන්නේ අපි නුවණැත්තන් බවට පත් වෙනවා කියලා කියන්නේ පින්නතුනේ මෙන්න මේ ප්‍රඥාව ඇති කරගන්න එක. මේක ඇති කරගත්තා කියලා තමන් විඳින රසය අඩුවක් නෑ. දැනටත් වඩා හොඳට රස විඳිනවා. හැබැයි මේ මුලාවට පත් නොවි ප්‍රඥාවෙන් මේ කාර්ය අපි කරනවා. ඒ නිසා බාහිර අරමුණු තුලදී දක්ෂ වෙන්න ඒ වගේම මෙතර නැමැති සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ටිකෙන් ටික මේ ස්කන්ධ පංචකය රූපාදී පංචස්කන්ධය තේරුම් ගන්න උත්සාහ කරන ටිකෙන් ටික ඒ සඳහා බණ දහම් අහන්න. පින්නතුනේ බණ ඇසීමත් විමුක්ති ආයතනයක්. හරියට බණ අහනවා නම් ඒ බණ ඇසීම පින්නතුනේ සම්පූර්ණම භාවනාවක්. විමුක්ති ආයතන පහක් ගැන බුදුදහමේ කියනවා. බණ ඇසීම විමුක්ති ආයතනයක් නිවන් දැකීමේ මාවතක්. ධර්ම දේශනා කිරීම විමුක්ති ආයතනයක්. ධර්ම සාකච්ඡා විමුක්ති ආයතනයක්. ධර්ම සම්මන්ත්‍රණය විමුක්ති ආයතනයක්. ඒ වගේම භාවනා විමුක්ති ආයතනයක්. ඒ නිසා පින්නතුනේ පහෙන් හතරක්ම ධර්ම දේශනාවට සම්බන්ධ ඒවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය නොසලකා හරින්න එපා, වට ගැට සලකන්න එපා. බුදුදහමේ සලකනව සඳහන් කරනවා භාවනාවෙන් තොර වූ ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් නෑ කියලා. භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් ධර්ම දේශනාවක් නෑ කියලා. ඒ නිසා හරියට ඔබ ධර්ම ශ්‍රවණය කරනවා නම් නුවණින් පින්නතුනේ ඔබ ඉන්නේ භාවනාවක් කරමින්. දේශකයන් වහන්සේ කෙනෙක් හොඳට සිත පිහිටුවාගෙන ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේ ඉන්නේ භාවනාවක් කරමින්. දැන් පින්නතුනි හොඳ ධර්ම දේශනා නෝනෙන් අහනවා නම් මේ පින්නතුනි හුඟක් බණ දහම් අහනයි ඉන්නේ. ඒව හොඳට අවධානයෙන් කරන්න, ගෞරවයෙන් කරන්න, ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් කරන්න. ඒ කරන පින්නතුනි Taman දහම් මඟ තුල ඉන්නේ. ඒ දහම් මඟ ඔස්සේ පින්නතුනි සතරෝගයන් දුරු කරලා අරහත්ාංගික මාර්ගය නැමැති පහ රූපයෝගී කරගෙන වීරිය නැමැති උත්සාහයෙන් මෙතනින් ඉක්මනට පින්නතුනි එතරට යන්න බලන්න. එදාට පින්නතුනි අර සතුරන්ටවත් සර්පයන්ටවත් අර මන් පහරන හොරුන්ටවත් අර හිස් ගෙවල්ලටවත් පින්නතුනි අර කැඩපාර හතරටවත් අපි වසු කරගන්න බැරි වෙනවා. ඒ සඳහා අපි වේගෙන් දහම් මගේ ඉදිරියට දිව ගිහිලා තියෙන්නේ. හැබැයි ඒ අපි දිව්වා කියලා කියන්නේ පින්නතුනි ශාරීරිකව දිව්වා නෙමෙයි. අපි ආකල්පයෙන් වශයෙන් බුද්ධියෙන් ප්‍රඥාවෙන් මනසින් අපේ ඉදිරියට ගියා කියන එක. එහෙම යන්න යන පින්නතුනි බාහිරට අපට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඈත ප්‍රදේශවලට අපට දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන ජීවත් වෙන පින්නතුනි අපි හුඟක් වාසනාවන්තයි. අපට ගෙදර ඉඳගෙන මේ ඉන්ටර්නෙට් එකෙන් අපට හුඟක් වටිනා දේශනා ද අපට අහන්න පුළුවන්. ඒ වගේම විටින් විට මේ වගේ පිරිස නැස් වෙන තැන්වලට ඇවිල්ලා ඒ ආකල්ප හැඟීම් ඇති කරගන්න, උනන්දු ඇති කරගන්න, අනිත් අයත් එක්ක ධර්ම සාකච්ඡා ආදිය කරන්න, අනිත් අය දහමේ හැසිරෙන අය දැකලා සතුටු වෙන්න. ඒකෙන් තමයි පින්නතුනි ලොකු උනන්දුවක් උද්‍යෝගයක් ඇති වෙනවා. ඉතින් මේ පින්නතුනි හුඟ දෙනෙක් එහෙම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන අය ඇතැම් පින්නතුනි සතියට දෙතුන් වතාව ධර්ම සාකච්ඡා වලට පන්සලට එනවා. දැන් පන්සලේ අඟහරුවාදට ධර්ම පන්තියක් තියෙනවා, බදාදට ධර්ම පන්තියක් තියෙනවා, සිකුරාදට ධර්ම පන්තියක් තියෙනවා. සමහර පින්නතුනි මේ තුනටම එනවා. අපේ පින්නතුනි සුදෙන් ඇඳගෙන මල් අරගෙන ඉටි පන්දන් අරගෙන හඳුකුරු අරගෙන එන්නේ. සමහර පින්නතුනි ගෙදරින්ම මල් කඩාගෙන පින්නතුනි අපි ටිකෙන් ටික මේ දහම් මාර්ගය ඉදිරියට යන්නට ඕන. පින්නතුනි මෙවැනි කාලයක් අපට මරණයෙන් පස්සේ ළඟ ජීවිතයේදී ලැබෙනවා කියලා පින්නතුනි හිතන්නවත් බෑ. ඒ තරම් ඉතාම දුෂ්කර අවස්ථාවක්, ඉතාම දුර්ලභ අවස්ථාවක් මේ අපි ලබලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාව පින්නතුනි හැම තත්පරයක් පාසාම පොරලෝසුවේ දුවන කට්ටේ හැම තත්පරයක්ම ඔබට කියන්නේ කාලය ඉක්මනවා කියන එක විතරක් නෙවෙයි. ඔබ මරණයට ලං වෙනවා කියන එක විතරක් නෙවෙයි ඒ තත්පර කට්ටෙන් ඔබට කියන්නේ. ඔබට කියන්නේ තත්පරයක් පාසා කියන්නේ ඔබට ගෞතම සම්බුද්ධ ශාසනය අහිමි කියන එක. හැම තත්පරයක් පාසාම පින්නතුනේ මේ ඉතාම දුර්ලභව දුෂ්කරව මේ පහළ වෙච්ච බුද්ධෝත්පාදයේ තත්පරයක් පාසා අපට අහිමි වෙමින් මේ ඉන්නේ. අන්න ඒකයි පින්නතුනේ සංවේගය කියන්නේ. මහලු වීමවත් මරණයටපත් වීමවත් ලෙඩ දුක් වලටපත් වීමවත් නෙවෙයි පින්නතුනේ සංවේගය. වඩාත් සංවේගය තමයි අපට මේ ලැබෙච්ච දුර්ලභ අවස්ථාව ටිකෙන් ටික අපෙන් ගිලියන. ඒ නිසායි ගිලියන්න කලින් තමන් කරන අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා ආදී කටයුතු, දරුවන්ගේ කටයුතු සියල්ලක්ම හොඳින් කරද්දී ඊට නොදෙවෙන විදියට මේ ධර්මයේ හැසිරෙන්න, තමන්ට සැබෑ ලෙසම සලකන්න, තමන්ගේ හිතට සැබෑ ලෙසම උපකාර කරන්න තමන් දක්ෂයෙක් වෙන්න. ඒ සඳහා වඩා වඩාත්ම ධර්ම දේශනා අහලා තමන්ගේ ජීවිත සඵල කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා තෙරුවන් සරණින් ඔබ හැමට නිදුක් නිරෝගී සම්පත්, දීර්ඝාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සඳහන් කළ ආසිවිසෝක්ම සූත්‍රයට අදාළව පින්නතුණ්ඩ ප්‍රශ්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. හැම දිනකටම ආශිර්වාද කරනවා මේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ඕනෑකමින් බණ අහන්නම සූදානම් වෙලා බොහොම දුර බැහැර ඉඳලා ඇවිල්ලා තමගේ කාලය කැප කළා, ශ්‍රමය කැප කළා, තමගේ මිල මුදල් වියට හැදන් කළා. ඒ සියල්ලම කළේ පින්නතුනි ඔබේම ජීවිතය යහපත් සඳහා, ඔබේම මානසික සුවය සඳහායි මේ කළේ. ඒ නිසා ඔබ කරන මේ දේ යහපත ඔබේ මනසටයි, ඔබේ හිතටයි, ඔබගේ මනසට දීපු ආහාරයක් මේක. ඒ නිසා ඒ ආහාරය තමයි සැබෑම ආහාරය බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි ඔබ හුඟක් වාසනාවන්තයි මේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ නිසා තව තවත් මෙවැනි ධර්ම දේශනා අහලා ඔබේ ජීවිත වඩා වඩාත්ම ලස්සන කරගන්න, අලංකාර කරගන්න මේ ලැබපු උතුම් සම්බුද්ධ ශාසනය තුල තවන්ට හිත දියුණු කරන්න පුළුවන් උපරිමයට දියුණු කරගන්න උත්සාහ කරන්න. හැකිතාක් ධර්ම දේශනා අහන්න, හැකිතාක් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න, හැකිතාක් තමන්ගේ ළඟ ගුණ දහම් දියුණු කරගන්න. කරණිමෙත සූත්‍රයේ තියෙන අවංක බව, නිහතමානීකම, මෛත්‍රිය මේ ගුණ දහම් හැකිතාක් තමන්ගේ ජීවිතය තුල දියුණු කරගන්න. ඒ දිනුකරන තමයි පිනුතුනි ඔබට දහම ජීවිතයට ලැබෙන්නේ. එහෙම දිනුකරන තමයි ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් දෙක ඔබට මුණ ගැහෙන්නේ. එහෙම දිනුකරන තමයි පිනුතුනි ඔබට ධර්මයේ ආස්වාදය ලැබෙන්නේ. නැත්නම් ඔබ ධර්ම ධාරී කෙනෙක් වෙන්න පුළුවන්, ධර්මයේ දරාගෙන ඉන්න පුළුවන්. නමුත් පිනුතුනි දහමේ නියම ආස්වාදය ජීවිත ඇතුළට අවශෝෂණය වෙන්නේ නැහැ. ඒ ජීවිත ඇතුළට එන්න නම් තමන්ගේ ගුණ දහම් විවෘත වෙන්නට ඕන. විශේෂයෙන් පරිත්‍යාගශීලීත්වය, අවංක බව, මෛත්‍රිය, කළගුණ සැලකීම, වැඩිහිටියන් උපස්ථාන කිරීම, මේ දේවල් පිනුතුනි කරන්න. තමන්ගේ නිවසේ වැඩිහිටිය අම්ම තාත්තා ඉන්නවා නම්, තමන් ඉන්න තැනක වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් පිනුතුනි මේ අයින් කුඹුරු අපට. අපේ දෑතින් තමන්ගේ දෑත ලස්සන වෙන්න පිනුතුනි තමන්ගේ දෑතට බලු දැම්මට විතරක් නෙවෙයි, දෑත ලස්සන වෙන්නේ තමන්ගේ අතින් අරගෙන කඩට කෑම කෑවට විතරක් නෙවෙයි, දෑත ලස්සන වෙන්නේ නියපොතු ටික පාඩ කරාට විතරක් නෙවෙයි, දෑත ලස්සන වෙන්නේ පින්නතුනි තමන්ගේ දෑතෙන් තමන්ගේ අම්මා තාත්තට සලකන්න, වැඩේට උපස්ථාන කරන්න, වැඩේට හැට වඳින්න, බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ඒ අධ්‍යක වඳින්න, එක් කරන්න, අසරණ ආබාධිතය වෙනුවෙන් ඒ අධ්‍යක්ෙන් පිහිටක් වෙන්න. එතකොට පින්නතුනි ඔබේ අධ්‍යක් හුඟක් ලස්සනයි, ඔබේ දෙපය හරි ලස්සනයි, ඔබේ අධ්‍යක් දැක්කම ඔබට හරි සතුටක්. අනේ මගේ මේ අධ්‍යක්ෙන් මම කොච්චර දන් දීලා තියෙන, කොයිතරම් මගේ අම්මා තාත්තට සලකලා තියෙන, කොයිතරම් මම බැණීටියට උපස්ථාන කළා කියේද, කොයිතරම් බුදුහාමුදුරන්ට වැඳලා තියෙද, කොයිතරම් අසරණයන්ට පිහිට වෙලා තියෙද කියලා මේ දිරාපත් වෙන, මේ පොළොවට පස් වෙන ශරීරයෙන් පිනුතුනේ උපරිම යහපත ලෝක වෙනුවෙන් කරන්න. ඔබට ඇස් දෙකක් ලැබුණේ කණ්ණාඩියෙන් ඔබේ රූපය බලලා ලස්සන වෙන විතරක් නෙවෙයි, ඔබට ඇස් දෙකක් ලැබුණේ ඇස් දෙකෙන් අනිත් අයට පිහිට වෙන්නත් එක්ක, ඔබට ඇස් දෙකක් ලැබුණේ ඔබ සංසාරයේදී ඇස් දෙක නැති අයට පිහිට වෙච්ච නිසා, ඔබට නිරෝගී ශරීරයක් ලැබුණේ තමන් නිරෝගී කියලා ආඩම්බර වෙන නෙවෙයි, ඔබට නිරෝගී ශරීරයක් ලැබුණේ සසරේදී ඔබ නිරෝගී වෙන්න අනිත්‍යට උපස්ථාන කළා, රෝගියාට පිළිද වෙච්ච නිසා. ඒ නිසා මේ ශරීරය උපයෝගී කරගෙන ලෙඩ වෙච්චට සලකන්න. ඔබට ලස්සන රූපයක් ලැබුණේ ඔබේ හිත ලස්සනට තියාගත්ත නිසා. අතීත ආසම්භාවල ඔබ ලස්සනට මෛත්‍රිය දිනු කරලා ඔබේ හිත ලස්සනට තියාගත්ත නිසායි ඔබට ලස්සන ශරීරයක් ලැබෙලා තියෙන්නේ. ඒ නිසායි ශරීරයෙන් ආඩම්බර වෙලා ඒ හිතේ ලස්සන නැති කරගන්න එපා. එහෙම වුණොත් ඊළඟට ලැබෙන ශරීරය ඔච්චර ලස්සන ශරීරයක් වෙන්නේ නැහැ ඔබට. ඒ නිසා ශරීරය ලස්සන වෙන්නේ හිත ලස්සන වුණොත්. ඒ නිසා පින්තුනේ මේ ගුණධම් වඩවඩාත්ම දිනු කරගන්න. ගුණධම් බණධම් දිනු කරන්න හොඳම කාලයක හොඳම පරිසරයක හොඳම අවස්ථාවක පින්තුනේ අපි ඉන්නේ. අපි ජීවිතේ හැමදේම කලේ මහන්සිල ඉගෙන ගත්තේ. මහන්සිල රැකියාවක් කලේ. මහන්සිල ගේ දොර හදාගත්තේ පින්තුනේ නිකන් නිකරුණේ ඉඳලා යන්න නෙවෙයි. අපි මේ හැමදේම ලැබුවේ පින්තුනේ සසර ප්‍රාර්ථනාවකින්. මේ හැමදේම ලැබුවේ මොකටද? මේ හැමදේම ලැබුවේ පින්තුනේ දහමෙහි රැකෙන්න, දහමෙහි හැසිරෙන්න උපකාර වශයෙන් මේ සීලොම දේවල් ලැබලා තියෙනවා අපි. වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා තමන්ගේ ගෙදර ඉඳලා බණ දහම් අහන්න, ඒ ගෙදර ඉඳලා පින් දහම් කරන්න, ඒ ගෙදර ඉඳගෙන භාවනා කරන්න, ඒ ගෙදර තමන්ගේ අම්මා තාත්තා තියාගෙන සලකන්න, ඒ ගෙදර තමන්ගේ යහළු මිත්‍රාදීන්ට දන් දෙන්න, පින්කම් කරන අවස්ථාවක් කරගන්න. ඒක තමයි පින්තුනේ තමන් ලබපු ධනයෙන් ගන්න ප්‍රයෝජනය. ඒක තමයි පින්තුනේ තමන් දහඩිය මහන්සියෙන් වෙහෙසිච්ච දෙයෙන් ගන්න ප්‍රතිඵලය. ඒ නිසා ඒ කටයුතු කරන පින්තුනේ තව තවත් මේ පින්තුන් උනන්දු වීම සඳහා අපි මේ කරුණ සඳහන් කළේ නිසා පින්තුනේ රැස් කරගත් උතුම් පින්කම් ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්න සේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා කෝලව උතුම් මොණිවන් සුවයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේ බලයෙන් කටයුතු කරන නැත්නම් අතරේ විශේෂයෙන්ම දොස්තර සරත් ගුණදේව මහත්මා මහත්මිය, එවැගේම දොස්තර ශානි පාරිසිංහ මහත්මා, එවැගේම රංජිත් පෝඩාරුවන් මහත්මා මහත්මිය, වසන්ත මොහොතිගේ මහත්මා මහත්මිය, නිහාන් විජේසිංහ මහත්මා මහත්මිය, එවැගේම දොස්තර ලෙසාන් විජය මහත්මිය, එවැගේම නන්දී ස්ටෝල් මහත්මිය නැත්නම් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බලයෙන් නඳුන් කරන්නේ ධර්ම ගෞරවයෙන් දහම්